තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සතිපට්ඨානං වෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනං ච සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදං චාති සදහවත් වාසනාවන්ත පින්නතුනි ලෙස්ටර් බෞද්ධ විහාරස්ථානයේ අද සිදු කෙරෙන මේ විශේෂ ධර්ම පුහුණු වැඩසටහනේදී අප උදෑසන කාලයේ විශේෂයෙන්ම සාකච්ඡා කළේ සමත භාවනා පිළිබඳව සම්මුති සත්‍ය තුල ඉඳගෙන අප සමත භාවනා වඩන හැටි තමයි අප පුහුණු වුණේ. ඒදී විශේෂයෙන්ම අපි සතර බ්‍රහ්ම විහරණ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩලා මේ මනුස්ස ලෝකයේ බඹලොවක් කරගන ක්‍රමය අප සාකච්ඡා කළා. අපේ සඳහා පුහුණුව ලැබුවා. මේ අවස්ථාවේදී අප විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ ඒ සම්මුති සත්‍ය ඉක්මවල ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෝක යථාර්ථය ගැන වඩාත්ම කරුණු තේරුම් ගන්නටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ නිතරම අවධානය කරපු කාරණයක් තමයි දර්ශන සම්පත්තිය කියන කාරණය. ඥානය ප්‍රඥාව කියන කාරණය. උන්වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවේදීම සඳහන් කළා උන්වහන්සේ ලැබපු අවබෝධය පිළිබඳව. දහම් ඇස ලැබුවත් චක්කුන් උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී කියලා මේ ප්‍රඥාව සඳහා තියෙන පරයය වචන ගානක් භාවිත කරමින් උන්වහන්සේ ලබාගත් අව ප්‍රඥාව පැහැදිලි කළා. අන්නේ ප්‍රඥාව තමයි උන්වහන්සේ අපට දේශනා කළේ. විශේෂයෙන්ම දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව තියෙන අවස්ථාව තමයි උන්වහන්සේ දේශනා කළේ. අන්නේ ධම එකාතකින් සුතමේ පඤ්ඤා විදියට අසහා දැනගන්නට ඕන අපි. ඊළඟට අසහා දැනගත්තු දේ නිතර නිතරම හිතන්නට ඕන. ඒකට කියනවා චින්තාමේ පඤ්ඤා කියලා. අන්නේ චින්තාමේ පඤ්ඤා විදියට ගන්න කාරණේ ප්‍රත්‍යක්ෂ කරගන්න ක්‍රමය තමයි භාවනාමය පඤ්ඤා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අවස්ථා අප ලබන්නට ඕන. ඇතැම් විට සසර හේතු සම්පත් තියෙන කෙනෙක් මේ තුනම එක මොහොතින්ම ලබන්නත් පුළුවන්. සුතමේ පඤ්ඤාව, චින්තාමය පඤ්ඤා, භාවනාමය පඤ්ඤා එක මොහොතෙම ඇතැම් විට S2 අරගෙන ඉදීම ලබන්නත් පුළුවන් කෙනෙක් සමහරලාට. හේතු සම්පත් තියෙන අය. සරුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, පස්සග මහණුන්, බාහ්‍ය දාරුචීරිය මේ වගේ ඇතැම් ශ්‍රාවකයන්ගේ චරිත දිහා බැලුවම අපට පේනවා. සියමක හාමුදුරෝ උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී රහත් භාවයට පත් වුණේ. උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට ශ්‍රාවකයන් වහන්සේලාත් එක්කම රහත් වුණේ. බණ ඇහුව හාමුදුරුවෝ 60 දෙනෙක්. හාමුදුරුවෝ 60 දෙනාත් රහත් වුණා. බණ කියපු කේමක හාමුදුරුවෝ අනාගාමී වේ ධර්මාසනාරූඪ වුණේ. උන්වහන්සේ ධර්ම දේශනා අවසන් කළේ රහතන් වහන්සේ කෙනෙක් විදියට. එතකොට මේ වගේ ධර්මකාරණා සිද්ධීන් ධර්මය තුළ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ ඥානය ලබා ගැනීම බුදුදහම තුළ නිතරම අගය කළ තියෙනවා. විඥා උපත තන් සෙට්ටා කියලා සඳහන් කරනවා. ඒ ඥානය පහළ වීම උතුම් කියලා දේශනා කළා. ඒ වගේම ප්‍රඥාව මිනිසාට තියෙන මැණිකක් විදිහට දේශනා කළා. මෙන්න මේ ප්‍රඥාව තමයි බුදුදහමේ මූලික වශයෙන් අගය කළ තියෙන්නේ. ඒ ප්‍රඥාව කියන එක තමයි අවිද්‍යාව දුරු කරන හේතු වන ප්‍රධානතම කාරණේ විදිහට දේශනා කළේ. ඊටාම කෙටියෙන් කියනවා නම් ප්‍රඥාව කියලා කියන්නේ මේ මොහොතේ අපේ ජීවිතයේ ක්‍රියාත්මක වන ස්වභාවය. මේ මොහොත කියලා කියන්නේ අපි ඇසෙන්ගත් රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක මනෝවිඥාණයෙන් ගනිමින් එක ඉන්නේ. ඒ මනෝවිඥාණයෙන් ගන්න අවස්ථාව කියන්නේ මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඥාණං කියන අවස්ථාවේ ස්කන්ධ හතරක ක්‍රියාකාරීත්වය. ඒක පෙරපසු නොවේ මේ වෙලාවේ හට ගන්නවා, මෙතනම නිරුද්ධ වෙනවා කියන අවබෝධය. මෙන්න මේක දකින කෙනා තමයි ඒක අතකින් බාහිර රූපෙන් නිදහස් වෙනවා, අනිත් අතින් ආභ්‍යන්තර නාමාන්තයෙන් නිදහස් වෙනවා. නාම රූප දෙකෙම නිදහස් වීම තමයි. යත්ත නාමංච රූපංච අසීසං උපරුජ්ජති පටිගං රූප සංඥංච එත්තේසා චිත්තතේ ජඨං කියලා දේශනා කළේ ජටා සූත්‍රයේ මේ කාරණයමයි. එතකොට මෙන්න මේ දර්ශනය අපි ඉගෙන ගන්න විතරක් නෙවෙයි, මේ දර්ශනය තමයි දුකේ නිදහස් වෙන තියෙන එකම කාරණය, සහ මෙන්න මේ දර්ශනය අනුගමනය කළොත් අපට ජීවිතයේහි අප සිදු කරන සියලුම දේවල් වඩා ඉක්මනින් සතුට සැනසීම ලබන්න පුළුවන්, දුකේ නිදහස් වෙන පුළුවන් කියන විශ්වාසය ඇති වෙන්නට ඕන. මෙන්න මේක ඇති වුණොත් මේ පින්නතුනි එතෙන් පටන් තමන් වැඩේ පටන් ගන්න. මේ ධර්මයට බැසගත්තු කෙනෙක් බටපත් වෙනවා. හැබැයි බය වෙන්නේ එපෙහෙම කළා කියලා දැනට කරන වැඩ කටයුතු නොකර ඉන්නේ. දැනට කරන කටයුතු මීටත් වඩා හොඳට කරනවා. ගෙදර අපි වැඩ පල කරනවා නම් මීටත් වඩා හොඳට කරනවා. ඈ අපි කලින් කරාටත් වඩා කෑම වෙන කෙනෙක්, පිඟන් හොදන කෙනෙක්, ඇඳුම් පැනඳුම් හොදන කෙනෙක්, වාහන හොදන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඇත්තටම ධර්මයේ තේරුම් ගන්න අපේ මානව ගුණාංගය වැඩි වෙන්නට ඕන. ඇයි ඒකට හේතුව? ඔහු දන්නව ඔහුට මේ ධර්ම මාර්ගය යන්න පුළුවන්කම තියෙන්නෙම මේ ගෙදර වැඩ ටික හොඳට කරවතින් කියලා. ගෙදර සාර්ථක වුණොත් මොකක්වත් කරන්න බෑ. හැකියාව හරියට කරන්න ඕන, ගෙදර ඇත්ත එක්ක සමගින් ඉන්නට ඕන, ගෙදර පිරිසිදුව තියාගන්නට ඕන, අනිත් අයගේ තමන්ට සහයෝගය ඕන, අම්මා තාත්තා නිරෝගීව ඉන්න ඕන. ඒ ඔක්කොම ටිකත් එක්ක තමයි තමන් මේ ගමන යන්නේ. ඒවට බාධාමක් වුණොත් මේ ගමන යන්නත් බාධාවක් වෙනවා. වෙනද ගෙදර කර වැඩවලට වඩා ප්‍රමාණයක් දැන් කරන කෙනෙක් වෙන්නට ඕන. මේ දහම්මක යනකොට තමන්ට ලොකු කෘතඥතාවයක් හටගන්නවා පින්නතුනි. ඇයි ඒකට හේතුව? මෙච්චර වටින දර්ශනයක් මේ සීවස් ගානක් මං එනකන් ඉතුරු කළ තිබ්බ නේද කියලා තමන්ට පුදුම විදිහේ අභ්‍යන්තර කෘතඥතාවයක් හටගන්නවා. ධර්ම විතරක් නෙවෙයි, මේක ගන්න පුළුවන් තාක්ෂණීය පහසුකම්, පාරවල්, පාලං, බිංගේවල් මේ සියල්ලක්ම හදලා මේ ධර්ම වෙත යන්නට මට සියලුම පහසුකම් ගත වුණු සියවස් 25 තුල මිනිසා විසින් මට ඉතුරු කළ තිබ්බ නේද කියලා හිතනකොට පින්නතුනි නිදිය ගන්න හිතෙන්නේ නැහැ. පැය 24ම ලෝකේට නොමිලේ වැඩ කළත් Tamanට පාඩුයි කියලා හිතෙනවා මේ දහම් යසිරිය තමන්ගේ ජීවිතේ ලැබෙන ගතට පස්සේ. එදාට තමන් කවදාවත් කියන්නේ මම මේ මෙච්චර ලෝකෙට කළා කිසිම කෙලෙහි ගුණයක් නැහැ කියලා ඔබ කියන්නේ. ඔබට කොච්චර ලෝකෙට කරත් මදි කියන හැඟීමක් එන්නේ. ඒ තරම් ආදරයක්, ගෞරවයක්, කෘතඥතාවයක් ඇති වෙනවා මෙච්චර වටින දර්ශනයක් තමන්ට මෙච්චර කලක් ඉතුරු කළ තිබ්බා කියලා නේද? ඒත් එක්කම මේ දහම මතු පරපුරට ඉතුරු කළ තියන්නට තමන්ට දක්වන්න පුළුවන් උපරිම දායකත්වය තමන් දක්වනවා. අන්න එවැනි දර්ශනයකින් යුක්ත අමල තාත්තල තමයි අතීතයේ ශ්‍රී ලංකා සමාජය තුළ හිටියේ පින්නතුනි. ඒ අම්මලා දුප්පත් උනත් තමන්ට තියෙන හොඳම දේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දීලා ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කළා. ගමකනම් දෙන්න පුළුවන් හොඳම තැන පන්සලට පූජා කළා. බලගම්බා රජතුමාගේ කාලේ රාජ නියෝගයක් නිකුත් කළා. ශ්‍රී ලංකාවේ තියෙන සියලුම ගල්ලෙන් කටාරම් කොටලා අගත අනගත සංගස චතුදිස දිනේ කියලා. වැඩි නොවැඩි සිව් දෙසින් හැමන සංඝයාට පූජා කරමි කියලා ලියන්න කියලා රාජ නියෝගයක් නිකුත් කළා. ඒ නියෝගේ නොකරපු අයට රජතුමා දඬුවම් අය කළා, දඩ අය කළා. ඒ විතරක් නෙවෙයි, අපේ අම්මලා, ඒ අම්මලාට ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවෙක්, හොඳම පුතෙක් සාසනට පූජා කළා. ඒ දරුව ලැබෙන කලින්ම ප්‍රාර්ථනාවක් තිබුණා, හොඳ පින්වත් දරුවෙක් ලැබෙන්න, ඒ දරුවා සාසනට පූජා කරන්න ඕන කියන හැඟීමක් ඒ අම්මලාගේ හිතේ තිබුණා. ඉතින් පින්නතුනි දරුවෙක් පූජා කරන්න පුළුවන් නම් ඉතින් වෙන බැරි මොනවද නේ? දැන් දරුවනේ ඔබටින් ලොකුම දෙන්නේ. එහෙම දරුවෙක් පූජා කරපු අම්මලා තමන්ට පුළුවන් උපරිම දායකත්වය මේ ශාසනය වෙනුවෙන් දැක්කුවා. දැක්කුවේ පින්නතුන අතීතේ ඉඳන් ඒ ශාසනයේ වටිනාකම හඳුනාගත්තු නිසා. අන්න එවැනි ශ්‍රී ලාංකික පරිසරයකින් තමයි මේ නිර්මල බුදුදහම ත්‍රිපිටක බුදුදහම ඉතුරු කරලා ග්‍රන්ථවල රචනා කරලා වසර දහස් ගානක් පරපුරෙන් පරපුරට රැගෙනාවේ ඒ අපේ අතීත ශ්‍රී ලාංකික මුතුනිමිත්තන්ගේ දායකත්වය කැපවීම නිසා. එනිසා වර්තමානයේ අපට ලොකු දායකත්වයක් දක්වන්නට සිද්ධ වෙනවා ඒ කරපු අතීත කැපවීමට ප්‍රත්‍යපකාර විදියට. අද එහෙමයි නැත්නම්? අදටත් එහෙමයි ඉන්නවා. නැත්තේ නැහැ. දරුවනුත් මහාන කළා, අම්මල තාත්තලත් මහාන වෙලා ඉන්නවා. රැකියාවලුනුත් අයින් වෙලා. සමහරට ඉහෙලම රැකියා ගන්න අය රැකියාවෙන් විශ්‍රාම ගිහලා නෙමෙයි, රැකියා කරද්දිම රැකියාවලින් අයින් වෙලා දරුවොත් එක්කම පැවිදි වෙන අය අදටත් ඉන්නවා. ඉතින් ඒක හැම දෙනාගේම බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් අපි පුළුවන් මට්ටමින්, පුළුවන් විදියට අපි හැබැයි උපරිමයෙන් කරන්න ඕන. එහෙම කරන්න කරන්න පිනුතුනේ ඒක ආනිසංශය තමන්ගේ ජීවිතේට ලැබෙනවා. මේ ජීවිත කාලයේදීම අපි බොහෝමිට පින්කම් කරන්නේ ඊළඟ ආත්ම භාවයේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ, සුගතියට යන්නනේ. නමුත් පින්නතුනි, ධර්මයට අදාළව කටයුතු කරනකොට ඒ ආනිසංශ මේ ජීවිතයේ තුලදීම තමන්ට දකින්න ලැබෙනවා. භෞතික සම්පත් වලත් වර්ධනයක් වෙනවා. අපි ඊටාම පැහැදිලිව දැකලා තියෙනවා අපි අසුර කරු සමහර අය. ඒ අය බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි අපේ දන් දීපු නිසායි පොහසත් උනේ කියලා. දන් දෙන්න පටන් ගත්ත කාලේ එච්චර පොහසත් නැහැ, දන් දෙන්න පටන් ගත්තට පස්සේ තමයි පොහසත් උනේ කියලා. එහෙම කියන අය ඉන්නවා. එනිසා පින්නතුනි, දානේ ඉඳන් සීලෙන් සමතෙන් විදර්ශනාවෙන් මේ හැම කරුණකින්ම අපි දිනු වෙනට ඕන. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ දර්ශන සම්පත්තියේ ප්‍රඥාවේ වැදගත්කම නිතර අවධාරණය කළා තියෙනවා. අන්නේ ප්‍රඥාව නැමැති ආලෝකයෙන් තමයි මේ අවිද්‍යා අන්ධකාරය දුරු කරන්නේ. දැන් ලෝභ ද්වේෂ දෙක දුරු කරන්න කියලා කිව්වට සසර ගමන් කරන්න හේතු වෙන්න හේතුව දුක සමුදය සත්‍ය විදියට තෘෂ්ණාව කිව්වට තෘෂ්ණාව දුරු කරන්න එකපාර අපට බැහැ පින්නතුනි. තෘෂ්ණාව දුරු කරන්න නම් පරිසම්පාදයේ මුලට එන කම එන්නට ඕන. තෘෂ්ණාව දුරු කරන්න නම් වේදනාදී ස්පර්ශය ආදී මුල කරුණුතුරට ඇවිල්ලා මුල්ම අංගය කරා එන්නට ඕන. මුල මොකද්ද? ඕ අවිද්‍යාව ළඟට එන්නටම ඕන. අවිද්‍යාව දුරු කරන මට්ටමට එන්නට ඕන. අවිද්‍යාව දුරු කරන්න නම් විද්‍යාව ඇති කරගන්නට ඕන. හරියට අවිද්‍යාව කියන එක හරියට පිනුස්න අන්ධකාරයක් වගේ. අන්ධකාරය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තියෙනවා අන්තරීක්ෂ කියලා ස්ථාන. අන්තරීක්ෂ අගා කියලා කියන්නේ ඒවට. මේ විශ්වයේ ග්‍රහලෝක අතර තියෙනවා අන්ධකාර ස්ථාන. ඒ ස්ථානවලට සඳහිරු ආලෝකය ලැබෙන්නේ නැහැ. අවුරුදු දහස් ගානකේ ග්‍රහලෝක ස්ථාන තියෙනවා අන්ධකාරේ. ඒ ස්ථානවල ඇතැමිට පින්නතුනි සත්‍යයන් උපදිනවා. විද්‍යාවෙන් නම් කියන්නේ සූර්යාලෝකය නම් තුනුවතින් වතුර නැහැ, වතුර නැත්තම් ගස් කොළන් නැහැ, ගස් කොළන් නැත්තම් ජීවින් නැහැ කියලානේ. ධර්මයේ සඳහන් වෙනවා පින්නතුනි ඒ වගේ අන්ධකාර ස්ථානවල සත්‍යයන් උපදිනවා කියලා. සත්‍යයන් උපදින විතරක් නෙවෙයි ඒ ස්ථානවලම සත්‍යයන් ජීවත් වෙලා කාලාන්තරයක් අන්ධකාරයේ ඉඳලා අන්ධකාරෙම මියනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ අන්තරීක්ෂ අගා ගැන විස්තර කළා. විස්තර කරනකොට ස්වාමීන් වහන්සේ ලහනවා, ස්වාමීනි ඔයි කියන අන්තරීක්ෂ අගාවටත් වඩා අන්ධකාරයක් ලෝකේ තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ කියන ඔව් මහණෙනි, එහෙම අන්ධකාරයක් තියෙනවා. ඒ මොකද්ද? ඔය තමයි අවිද්‍යාව නැමැති අන්ධකාරය. අන්ධකාරය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. අන්ධකාර සූත්‍රයේ දක්වනවා ඒ අන්ධකාරය තමයි අවිද්‍යාව කියලා. මොකද අවිද්‍යාව කියලා කියන්නේ අපි හිතන් ඉන්නේ මෙන්න මේ මොහොතේ පේන ලෝකයේ ඇත්තටම තියෙන ලෝකයක් තමයි මාත් විඳින්නේ කියලා. අපි හිතන් ඉනවා මේ බිත්ති ටික තියෙනවා මෙහෙ මේ කියලා. වෙනත් ඇතැමිට ප්‍රේතෙක් භූතයෙක් වගේ සත්වයෙක් හිතන් ඉන්නවා මෙතන බිත්ති මොකක්වත් නැහැ, ඕනලක් මෙතනට එන්න පුළුවන් කියලා. මෙතනම තව ඇතැමිට සතෙක් ඉනවා මීයේ කැරපොත්තෙක් වගේ සත්වෙක්, ඒ සත්වයා හිතන් ඉන්නේ මේ බිත්ති ටික ඔහුගේ ආහාරය කියලා. මේ යන් එහෙම. එතකොට එක එක සත්‍යයන්ට අනුව ඔවුන්ගේ ලෝකය කරගෙන ඉන්නේ මේක. මෙන්න මේක තමයි ලෝකයේ ස්වභාවය. මේ අපට පේන ලෝකයේ අපට විතරක් නෙවෙයි. බොහෝ සත්‍යයන්ට ඔවුන්ගේ ආයතන වලට සාපේක්ෂව ලෝකයක් කරගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ පේන ලෝකේ ඔවුන් හිතන් ඉන්නේ මේ මොහොතේ පේන ලෝකයක් තමයි ඔවුන් දකින්නේ කියලා. මේ මොහොතේ පින්න තුනේ හැට රූපය පතිත වෙනවා. අපේ කනට ශබ්දය පතිත වෙනවා. නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස කියන මේ අරමුණු, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ කියන මේ අරමුණු වර්තමානයේ අපේ ඉන්ද්‍රියවලට පතිත වෙනවා. ඒ පතිත වෙන මූලික අවබෝධය අපට ලැබෙනවා. ලැබිලා එතන මේ කාර්යය නිමාවටපත් කරලා ඒ කාර්යය අවසන් කරනවා. අප නිතරම ජීවත් වෙනවා කියලා කියන්නේ පින්නොතනේ මේ මනෝවිඤ්ඤාණ අවස්ථාව. මෙන්න මේක තේරුම් ගත්තොත් නැති නිසා අපි නිතරම බාහිර ලෝකයට යනවා. බාහිර ලෝකය ඇතය කියලා ගන්නවා. ඒ ඇතය කියලා ගන්නවා විතරක් නෙවෙයි. අඩුම ගානේ සතර මහා භූත රූප විතරක් කියලා ගත්තනම් කමන්නේ. ඒකත් නෙවෙයි. ඒ සතර මහා භූත රූපය තුල මේ තාත්තා ඉන්නවා, මේ අයියා ඉන්නවා, මේ මල්ලි ඉන්නවා, මේ අක්කා ඉන්නවා, මේ නැන්ද ඉන්නවා, මේ මාමි ඉන්නවා කියලා එහෙමත් ගන්නවා. ඇහැට වර්ණ රූපේ විතරයි ආවේ. ආපු ලෝකෙට අපි ඥාතිකම් හිටන් දීලා. පින්නොතින් මෙන්න මේක බාහිර රූපේ ගැනීමත් එක්කම ඊට අදාළ සියලුම අවිද්‍යාවට අදාළ කරුණු ටික අපිත් එක්ක ඇඳලා යන්නේ. අන්නේත් එක්කම ඒ රූපේ වෙනස් වෙනකොට ඒ වෙනස් වීමේ තියෙන සියලුම දුක් ටික අපි ගන්නට ඕන. අපිට හිතන් හිතෙන්නේ ආ මේ රූපේ තියෙනකම් විතරයි දුක, එහෙනම් රූපේ නැතුණ දුක අවසන් වෙයි කියලා නේ. දැන් අපි කියමු අපිට දුවෙක් හෝ පුතෙක් ඉන්නවා. ඒ ඇතැම්මිට අසනීපයක් වෙනවා. අපි හිතන් ඉනවා අසනීප වෙච්ච හින්ද දුකයි කියලා. ඊට පස්සේ අසනීපය අවසන් වෙලා අපි කියමු නැති වුණා කියලා. එතකොට රූපේ නැති වුණා කියලා අපි හිතන් ඉනවා එහෙනම් දුක් ටික අවසන් කියලා. අවසන්ද පින්නතුනි? නෑනේ, ආය අර දුක් ටික අනේ දරුව නැති වුණා කිය කෙමුළු ජීවිත කාලයක්ම අපි දුක් විඳිනවා පින්නතුනි. එතකොට බාහිර රූපයක් ඇතැයි කියලා ගත්තොත් ඒක තියුණා දුකයි පින්නතුනි, නැති වුණා දුකයි. ඒක හොඳ වුණා දුකයි, නරක වුණා දුකයි. හොඳ වුණොත් දුක වැඩි පින්නතුනි. තමන්ට ආදරයෙන්, කරුණාවෙන්, විශ්වාසයෙන් කෙනෙක් ඉන්නවා. ඒ වගේ මේ ගෙදරම කෙනෙක් ඉන්නු එච්චර ආදරයක් විශ්වාසයක් නැ නිකන් ඉන්නවා. මේ දෙනගෙන් කෙනෙක් මිය ගියොත් වැඩිපුරම දුක එන්නේ කොහෙන්ද? වැඩිපුරම ආදරේ ගුණය තියෙන කෙනාගේ තමයි දුක. දැන් අපි හිතන් ඉන්න වැටම්මිට හොඳට ගුණධම් තියෙනවා නම් හොඳට ඉන්නවා නම් දුක අඩුයි කියලා නේද? බාහිරින් එන. පිනුතුනේ ඇත්තට මේ පැත්තෙන් දුක වැඩිත් වෙනවා. කෙසේ වෙතත් බාහිර රූපයක් ගත්තොත් පිනුතුනේ ඇතැයි කියලා ගත්තොත් ඒත් එක්ක නනි සියලුම දුක් ටික අපට ගන්න සිද්ධ වෙනවා. එතකොට මේක තමයි දුක සමුදය සත්‍ය කියලා කියන්නේ. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් පතිත වෙලා නැත්නම් මේ ඉන්ද්‍රිය වලින් යම්කිසි රූපයක් තේරුම් ගන්න අවස්ථාව. එහෙමත් නැත්නම් ඒ රූපේ නිරුද්ධ වුණත් අතීත රූපයක් හරි අපි තේරුම් ගන්න අවස්ථාවේදී ඒ රූපයේ ලෝකයේ කොතන හරි තැනක තියෙනවා, තිබුණා, අනාගතය ඇති වෙයි කියලා අපට සිතුවිල්ලක් ඇති වුණොත් මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ සිතුවිල්ලත් එක්කම පරිසම්පජාංග ටික ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, සලායතන පස්ස වේදනා ගිහිල්ලා ජාති පත්‍ය ජරා මරණ කරාම යනවා. ආයි මග කිසිම තැනක ස්ටොප් සයින් නැහැ. බාහිරක් ඇතයි කියලා බලන මොහොත විතර අපට ඕනේ ජරා මරණත් එක්කයි. එතකොට ඒකේ නිරෝධය කියන්නේ මොකද්ද? මේ රූපයේ දකිනකොටම මේ අභ්‍යන්තරේ ක්‍රියාකාරීත්වයක් මේ යන්නේ කියලා දැක්වතින්. අන්නේත් එක්කම බාහිර රූපේ නිදහස් වෙනවා. අවිජ්ජායත්වේ වාසයේ සිරාග නිරෝධා, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා, විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා, නාම රූප නිරෝධෝ කියන මෙන්න මේ දුක්ඛ නිරෝධ සත්‍යයේ ක්‍රියාකාරීත්වය යනවා. දුක්ඛේ නිදහස් වීම කියන එක යනවා. අන්නේ දුකේ නිදහස් වීමේ කාතකින් දර්ශනයක් විදිහට ලබා ගන්නට ඕන. අනිත් අතින් ඒක භාවිතයක් බවට පත් වෙලා ජීවිතයත් එක්ක ඒකට සමාන්තරව ගමන් කරන නම් ප්‍රතිපදාව පැන වෙනවා. අන්නේ ප්‍රතිපදාව තමයි ආර්යසංගික මාර්ගයේ නැමැති මාර්ග සත්‍ය පැන වෙනට ඕන. ඒ නිසා චතුරාර්ය සත්‍යෙන් එකක් හරි තේරුම් ගත්තොත් අනිත් කාරණා ටිකක් තේරුම් යන්නට ඕන. එකක් විතරක් තේරුම් ගිහලා නිකන් ඉන්නේ නැහැ. මේක තමයි චතුරාර්ය සත්‍ය තියෙන ලක්ෂණය. සංයුත්තනිකායිහි සත්‍ය සංයුත්තේහි ගවම්පතිය කියලා සූත්‍රයක් තියෙනවා. ගෞමපති සූත්‍රය. ගෞමපති සූත්‍රයේ දැක්වෙනවා මේ චතුරාර්ය සත්‍යෙන් එකක් හරි හරියට තේරුම් ගත්තනම් ඒක නෑ ඔක්කොම තේරුම් ගත්ත කියලා. අනේ තෙන්දි පින්නතුනි චතුරාර්ය සත්‍ය කිව්ව ගමම අපි හිතන් ඉන්නේ අපි අර දහම් පාසල යන කාලේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතර පාඩම් කර අපට හොඳට පුළුවන් කියලානේ. ධර්මාචාර්යත් හොඳට පාස් වුණා, දහම් පාසල සනත් හොඳට පාස් වුණා, හොඳට දන්නවා කියලා තමයි අපි හිතන් ඉන්නේ. පින්නතුනි දුක කියලා එකක් තියෙනවා, දුක්ඛ සත්‍ය කියලා එකක් තියෙනවා. සමුදය කියලා එකක් තියෙනවා, සමුදය සත්‍ය කියලා එකක් තියෙනවා. නිරෝධය කියලා එකක් තියෙනවා, නිරෝධ සත්‍ය කියලා එකක් තියෙනවා. මාර්ගය කියලා එකක් තියෙනවා, මාර්ග සත්‍ය කියලා එකක් තියෙනවා. මෙන්න මේ හතර දෙවිදියකට දැනගත්තොත් තමයි ඇත්තටම අපි චතුරාර්ය සත්‍ය දැනගත්තා වෙන්නේ. දුක කියලා දෙයක් තියෙනවා, දුක සත්‍ය කියලා දෙයක් තියෙනවා. ඒ දුක දුක සත්‍ය දෙකම බුදුරජාන් වහන්සේ එකට අරගෙන ධම්මචක්ක සූත්‍රයේ දක්වලා තියෙනවා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ආදී කාරණා ටික. ඒව පින්නතුනේ දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි දුක්ඛ සත්‍ය වන දුක නොවන කාරණයක් ලෝකේ තියෙනවා. දුක්ඛ සත්‍ය වෙන හැබැයි දුකක් නොවන කාරණයක් තියෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට හිතනවත් බෑ පින්නතුනි. සාමාන්‍ය නිකන් අපි වගේ කෙනෙකුට විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට පමණක් ප්‍රඥාවෙන් දෙවෙනි වෙච්ච සැරුත් හාඳුරන්ටවත් ඒක තනියෙන් හිතලා තේරුම් ගන්න බැරි වුණා. මේක තමයි බුදුදහමේ තියෙන විශේෂත්වය. ධර්මයේ සඳහන් වෙනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං කියලා. යම් විදියක කායික දුකක් සහ චේතසික දුකක් නොවන දෙයක් තියෙනවා නම් අන්න ඒක තමයි දුක්ඛ සත්‍ය කියලා. ඒක දුකක් නෙවෙයි කියලා. අපට පැහැදිලිද? ඔව් ඒක තමයි. ඒක කොහොමද පැහැදිලි කරන්න වෙනවා නැතුව බෑ. දැන් ඒක තමයි දැන් දුක්ඛ සත්‍ය කියලා කිව්වහම මේ දුක්ඛ සත්‍ය කියන වචනය පිනුතුනි වෙන කිසිම භාෂාවකින් තනි වචනයකින් විස්තර කරන්න බැරි ඒකයි. අපි බොහෝ වෙලට දුක්ඛ කියන එක සෆරින් කියලා විස්තර කරන්නේ. එතකොට ඒ වචනෙන් විස්තර කරන්න බෑ මේක. පැහැදිලිවම දැක්වෙනවා යම් කිසි විදියක ශාරීරික වශයෙන් දුකක් නොවන මානසික වශයෙන් දුකක් නොවන දුකක් තමයි දුක්ඛ සත්‍ය විදිහට ධර්මයේ දක්වන්නේ. ඊළඟට දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියලා. යම් කිසි විදිහේ කායික දුකක් තියෙනවා නම් චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකකුත් වෙනවා, ඒක දුක්ඛ සත්‍යකුත් වෙනවා කියලා. ඒ කියන්නේ ලැඩවීම, මහලුවීම වගේ දේවල් ඒව දුකකුත් වෙනවා, ඒක දුක්ඛ සත්‍යකුත් වෙනවා. ඒක අපිට ටිකක් හරි තේරුම් ගන්න පුළුවන්. හැබැයි ලෝකේ දෙයක් තියෙනවා කායික දුකක්, චේතසික දුකක්වත් නොවන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අපේ ඇහැට රූපයක් පතිත වෙන මුල් අවස්ථාව. විශේෂයෙන් ඇස, කන, නාසය, දිව කියන මෙන්න මේ හතරෙන් අපට යමක් ස්පර්ශ වෙනවා නම් ඒ ස්පර්ශන මුල් අවස්ථාව ඒක උපේක්ෂාසගත අවස්ථාවක්. ඒක දුකක් වෙන්නේත් නැහැ, සැපක් වෙන්නේත් නැහැ. ඒක විපාක මට්ටමේ ස්කන්ධ ටික. ස්කන්ධ ටික සලකන්නේ දුක සත්‍ය විදිහට. නමුත් ලක්ෂණය තමයි මෙන්න මේ දුක්ඛ සත්‍ය තුල එකපාර අපට බැසගෙන ඉන්න බැරිකම. ඒක දිගට පවතින්නේ නැහැ. ඒකට කියන්නේ ඥානයන් දක්වද්දී පටිසම්භිදා මාර්ගයේහි විශේෂ ඥානයක් දැක්වෙන චර්යානානත් ඥානය කියලා. අනේ චර්යානානත් ඥානය විස්තර කරනවා ඒක කාරණයක් විඥාන චර්යා කියලා කාරණයක්. විඥාන චර්යා කියලා කියන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකය මුල් ක්‍රියාකාරීත්ව අවස්ථාව. අන්නේ විඥාන චර්යා අවස්ථාව විපාක මට්ටමේදී ඒක අවසන් වෙලා යනවා. ඊට පස්සේ පැති දෙකකට යනවා. එකක් තමයි ඥාන චර්යා පැත්තට යනවා, අනිත් පැත්ත අඥාන චර්යා පැත්තට යනවා. ඥාන චර්යා කියලා කියන්නේ ඒ ලැබපු අත්දැකීම නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දැක්කොතින් බාහිර රූපේ පැත්තට යන්නේ නැහැ, එතනම නිරෝධයටපත් වෙනවා. ඒක තාමත් බාහිර තියෙන දෙයක් කියලා ගත්තොතින් ඔහු අඥාන කෙනෙක් විදියට ඒ පැතට යනවා. එතකොට මෙන්න මේ මුල්ලිස්කන්ධ පංචකය උපේක්ෂා සාගත අවස්ථාවක්. ඒක හේතු ඇති කල්ලි හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. අන්නේ මුල් ස්වභාවයට තමයි බුදුදහමෙහි සැබවින්ම දුක්ඛ සත්‍ය කියලා දේශනා කළේ. ඊළඟ දේශනා කළ අන්නේක බේස් කරගෙන ඊට පස්සේ දුක හට ගන්නවා. ඒක නිරුද්ධ වෙච්ච බව දන්නේ නැතුව කෙනෙක් බාහිර රූපය ගත්තොතින් ඒක ලෙඩවීම, මහලු වීම ආදී දුක් ටික තමයි ගන්න වෙනවා. අන්නේක ගත්තොතින් ලෙඩවීම, මහලු වීම ටික බාර ගන්න වෙනවා. අන්නේ ලෙඩවීම, මහලු වීම ටිකට කියන්නේ දුක කියලා. එතකොට ඒ දුකට දුක කියලාත් කියනවා, ඒකට දුක සත්‍ය කියලාත් කියනවා. ඇයි ඒකට හේතුව? අරක අර මුල් මට්ටමේ උපේක්ෂා සාගත ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය බේස් කරගෙන තමයි මේක හටගත්තේ. ඒ නිසා මේකට දුක සත්‍ය කියලාත් කියනවා, දුක කියලාත් කියනවා. ඊටත් වඩා කුඩායි. ඒක ඊටාම ශනිකව හටගෙන නිරුද්ධ වෙලා යනවා. දැන් මේක ඥානයක් විදිහට මුලින් ලබා ගන්න එක තමයි මූලික අවස්ථාව. විපාක මට්ටමේ අපිට කවදාවත් පිටෙලින්න බෑ. අපිට තිය රහතනාංශය කියන කොටවත් බෑ. රහතන් වහන්සේට විපාක මට්ටමේ ටික තියෙනවා. ඒක ලබා ගත්ත නම් උන්වහන්සේගේ අකුප්පා චේතු මිත්‍ය හින්දා පොඩ්ඩක්වත් අර පැත්තට අවිද්‍යාව පැත්තට යන්නේ නෑ. නිරෝධිත ගම උන්වහන්සේ ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කරමින් ඉන්නේ, සම්පූර්ණ විරාගීව ඉන්නේ. ඥානචර්යා කියන්නේ රහතන් වහන්සේ හෝ ඒ වෙලාවේ විදර්ශනාවෙන් බලන අවස්ථාව. අපි වර්ණ රූපේ විතරයි අපි දකින්නේ, වර්ණ රූපේ නෝ අපිට. නමුත් තේරුම් ගන්නේ නිතරම තේරුම් ගන්නේ අඥානචර්යාවලින්. නැත්නම් අපි විදර්ශනාවෙන් හිටියොත්, නැත්නම් මාර්ගඵල ලැබල හිටියොත්, ඒ අයත් විදර්ශනාවෙන් ඉන්න අවස්ථාවේදී ඔවුන් ඥානචර්යාව ප්‍රත්‍යක්ෂ කරමින් ඉන්නේ. ඇතිවීම නැතිවීම අතර පරතරය සහ ඒ කියන්නේ ඒක හට ගැනීම සහ ඊට පස්සේ අපේ ජීවිත අත්දැකීම, අපි ඒක ඇසුරු කරන මට්ටම අතර පරාසය අඩු කිරීම තමයි සම්පූර්ණම පුහුණුව කියලා කියන්නේ. සතිපට්ඨානයි කියලා කියන්නේ, සමථ විදර්ශනාව කියලා කියන්නේ. එතකොට කිසියම් වේගකින් වාහනයක් යනවා නම් ඒ වාහනේ යන කෙනෙකුට අපි මොකක් හරි දෙන්න නම් අපි තේ වේගයෙන් මේ පැත්තටම යනවා. අන්නේ වේගය වැඩි කරන තමයි මෙන්න මේ ධම්මගේ මේ සමථ විදර්ශනා කියන එක දෙන්නේ. මේකට ලස්සන උපමාවක් තියෙනවා, කිංසුකෝම කියලා සූත්‍රයක් තියෙනවා. ඒ කිංසුකෝම සූත්‍රේ ලස්සන උදාහරණයක් තියෙනවා. මොකද උදාහරණයක්? එක්තරා නගරයක් තියෙනවා. ඒ නගරේ දොරටු හයක් තියෙනවා. දොරටු පාලියෝ ඉන්නවා. කිසියම් දූතයෝ දෙන්නේ කිසියම් පාරකින් පණිවිඩයක් අරගෙන යනම දොරටුවෙන්. දොරටු පාලියා ඊටාම අධීක්ෂණය කරලා මේ දූතයෝ දෙන්න ඇතුළට ගන්නවා. අරගෙන මේ දූතයෝ දෙන කිසියම් පණිවිඩයක් අරගෙන නගරයේ මැදට යනවා. නගරයේ මැද හතරමං හන්දියේ නගර හිමියෙක් කියනවා, නගර හිමිට පණිවිඩය දීලා ගියපු පාරෙම එනෝ ඒ දොරටුවෙම එළිය පැත්තට. උපමාවක් මේ තියෙන කිසෝගම සූත්‍රය. මොකද මේකින් කියන්නේ අපේ ජීවිතය තමයි නගරය කියලා මේ කියන්නේ. දොරටු හය තමයි අපේ අස්කන්න සාදීන්ද්‍රිය කියලා කියන්නේ. දොරටු පාලය කියන්නේ සතිය කියන එක. එතකොට පාර කියන්නේ ආරෂ්ඨංග මාර්ගයේ. දූතයෝ දෙන්න කියන්නේ කවුද? සමථ විදර්ශනා දෙක. සමථ විදර්ශනා නැමැති දූතයෝ දෙන්න. ඇහැට රූපයක් පතිත වෙච්ච ගමන්ම ඔව් ඒකත් තරම් අර ආරෂ්ඨංග මාර්ගේ නම් ඉන්නේ නියම විදියට සම්මා සතිය ඔස්සේ යනවා නගර මැදට, නගර හිමියට. නගර හිමිය කියන්නේ කවුද? මනෝ විඥාණයට. මනෝ විඥාණයට කියනවා මෙන්න මේ චක්කු විඥාණයෙන් රූපයක් ගත්තා කියලා මනෝ විඥාණයට බාර දෙනවා. නිසි පණිවිඩය තමයි සමථ විදර්ශනා දෙන්න අරන් යන්නේ, බොරු පණිවිඩයක් නෙවෙයි. ඔහු අරන් ගිහිල්ලා දෙන්නේ, ඔහු කියනවා දැන් මේක නිරුද්ධ වෙච්ච රූපයක් වේ දෙන්න කියන එක ඔහු කියනවා නගර හිමියාට. කියලා ඔහු ආපු පාරෙන් යනවා. නගර හිමියට කිසිම අනතුරක් කරන්නේ නැහැ. නගර හිමිය දන්නවා දැන් නිරුද්ධ වෙලා රූපයයි, රූපය අල්ලගන්න බාහිරට එන දෙයක් නැහැ ඔහුට. ඔහු නගර මැද ඉඳගෙනම රූපී අනිත්‍යතාව ප්‍රත්‍යක්ෂ කරලා ඉන්නේ. බැරි වෙලාවත් මෙතනින් යන්නේ අසති අමනිසකාරයේ නැමැති යාළුව දෙන්න නම්, දූතයෝ දෙන්න නම් මොකද කරන්නේ? ඔවුන් ආර්ශනික මාර්ගයේ නෙවෙයි ඉන්නේ. ඔවුන්ව නිසි ලෙස ගේට්ටු වැඩි පාලනය කරේ නැත්නම්, මුරකාරය අධීක්ෂණය කරේ නැත්නම් වරන් යන නගර හිමියාට මෙන්න මේ රූපයක් දැක්ක බාහිර ලස්සන කෙනෙක් ඉන්නවා තාමියා ඉන්නවා කියලා කියනවා. කිව්ව ගමන් මොකද්ද වෙන්නේ? මේ පැත්තෙන් කන පැත්තෙන් අරන් ගියේ, කනේ දොරටුවෙන් අරන් ගියේ ශබ්දයක් ආවා කියලා. ඇහැ පැත්තට අරන් යනවා, අන්න ශබ්දයක් ඇහුණ, බෙරයක ශබ්දයක් ඇහුණ, අනේ බෙරේ බලන්න එන්න කියලා ඇහැ පැත්තෙන් එළියට ගන්නවෝ. එළියට පැත්තෙන් අරගෙන සම්පූර්ණම ඔහුව අර රූපය තුල හිර කරනවා. ඇවිල්ලා බලනවා, බලනකොට බෙරේ පේනවා, ශබ්දයක් නැහැ. පස්සේ තමයි මුලා වෙන්නේ, මේ තමයි මුලා කරා කියලා. පින්නතුනි මෙන්න මේ වගේ තමයි ශබ්දය කියන එක සෝත විඥාණයට ආවට ඒ ශබ්දය එතනම හටගෙන නිරුද්ධ වෙච්ච දෙයක්. බෙරෙන් ශබ්දය ආව තමයි, බෙරේ බලනකොට ශබ්දෙ නැහැ. වර්ණ රූපයක් දැක්කා, වර්ණ රූපය ලස්සනයි කියලා කිව්වා. බලන්න යනකොට පේන එකක් අල්ලලා බලනවා, බලනකොට රූපය කියලා තිබ්බට අල්ලන්න ලැබෙන්නේ මොකද්ද? සතර මහා භූත රූප. ලස්සන රූපයක් කියලා බලන්න අල්ලන් යනවා, අල්ලන්ගෙට අහුවෙන සතර මහා භූත රූපය. මෙන්න මේ වගේ පින්නතුනේ, මේක තමයි අවිද්‍යාවේ ලක්ෂණය සහ ප්‍රඥාවේ ලක්ෂණය. මෙන්න මේ විදියට දුක සහ දුක සත්‍ය කියන දෙක තේරුම් ගන්නට ඕන. ඒ වගේමයි සමුදය සමුදය සත්‍ය කියන කාරණාත් මේ විදියටම යනවා. මෙන්න මේ අවබෝධය ලැබිච්ච කෙනා දන්නවා මෙන්න මේකයි දුක සත්‍ය, මේකයි දුක කියලා දෙකම දන්නවා. එතකොට හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. දුක සත්‍ය තියෙන ඒ දුක් නොවිදින පිරිසක් මේ ලෝකේ ඉන්නවා, අවිද්‍යාව දුරු කරපු අය. උදාහරණයක් ඇටට කිව්වොතින් හැම බස් එකක්ම බස්සෙකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ, බස් නොවන වාහනක් තියෙනවා. හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. ඒකට හේතුව ඒ දුකත් කායික මානසික යම් තාක් දුකක් තියෙනවා නම් ඒ දුක ඇති උනේම අර මුල් මට්ටමේ ස්කන්ධ පංචකය පාදක කරගෙන. ඒ නිසා ඒකට දුක සත්‍ය කියලා කියනවා. හැබැයි දුක සත්‍ය තිබුණා කියලාම දුක් විඳින්නේ නැහැ. ඒ දුකෙන් නිදහස් වෙච්ච උත්මයවත් මේ ලෝකේ ඉන්නවා. මෙන්න මේ වගේ සමුදය සමුදය සත්‍ය ආදී කරුණවලුත් තව දිග විස්තරයක් යනවා. ඒක එච්චරම දැනට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේක තමයි මූලික කාරණය. මෙන්න මේ කාරණයක් එක්කම අපට තවත් පැහැදිලි වෙන්න ඕන කාරණා ටිකක් තියෙනවා. ඒ තමයි දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගන්න තියෙන්නේ. අවබෝධ කරගන්න තියෙන්නේ. දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහීණ කරන්න තියෙන්නේ. දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න තියෙන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී මාර්ගය වඩන්න තියෙන්නේ. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පහ මේ ස්ථාන ගානකදීම ක්‍රියාත්මක වෙනවා. වචන සමානයි, අර්ථය වෙනස්. එතකොට යම් තැනක රූපය පිරිසිදු දැනගන්න කියලා කිව්වොත් මොකද්ද? අර කර්ම දායාද විදිහට තියෙන රූපය තමයි, අර මුලින්ම තියෙන රූපය තමයි විපාක මට්ටමට සම්බන්ධ වෙන. ඒකට විපාක කියලා කියන්නේම නැහැ, කර්මදායාදයක් කියලා කියන්නේ. අන්නේ කර්මදායාදේ මට්ටම රූපය අපි බැහැර කරන්න කියලා නෑ බුදුදහම. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටිය සමහර අය අර විපාක මට්ටමට සම්බන්ධ රූපය දුරු කරන්න කියපු අය. එයා කිව්වා විරාගයේ බව කියලා කියන්නේ, රහත් භාවය කියන්නේ ඇසෙන් රූප නොදකින එක, කනෙන් ශබ්ද නොහයින එක කියලා. පිනුතුනේ මේ මොහොතේ අපි ඇහැට රූපයක් දකිනවා නම් විපාක මට්ටම විදියට ඒක අපේ කර්ම දායාදයක්. ඇතැම් විට ඒක කුසල කර්මයක විපාකයක්. ඒක බැහැර කරන්න කියලා නැහැ. ඒක කියන්නේ මුල් මට්ටමේ ස්කන්ධ ටික පිරිසිදු දැනගන්නයි කියලා තියෙනවා. ඒතර රූපේ යම් කිසි වෙලාවක දුරු කරන්න කියපු රූපයක්ත් තියෙනවා. ඒ මොකද්ද රූපේ? දුරු කරන්න කියලා රූපයක් කියනවා නම් ඒ කියන්නේ මොකද්ද? අර මුල් ස්කන්ධවල තියෙන රූපය නිරුද්ධ වෙච්ච තැනක අපි ඒක අවිද්‍යාවෙන් අරගෙන තියෙනවා නම් තාමත් මේ රූපය තියේ කියලා. අන්න ඒක ඒ රූපය මොකද්ද? අර අවිද්‍යා සංඛාර විඥාන, නාම රූප, සලායතන, පස්ස ආදී පරිසම්බද අංග තුර තියෙන එක්කෝ සලායතන වල තියෙන රූපය, නාම රූප වල තියෙන රූපය නැත්නම්. අන්න එතන තියෙන රූපය ඇත්තටම අර වර්තමාන ස්පර්ශ කරපු රූපය නෙවෙයි. ඒක නිරුද්ධ වෙච්ච තැනක අපි මේ වෙලාවේ අපේ මනසෙන් තියෙන රූපය තමයි මේ දුරු කරන්න කියලා කියන්නේ. අවිද්‍යා පාදකව ස්පර්ශ නිරෝධ වෙච්ච බව දන්නේ නැති නිසා ඔය ස්පර්ශ සමුදයන්te ඉඳගෙන තාමත් ඇතේ කියලා ගන්න රූපය තමයි දුරු කරන්න කිව්වේ. ඒක අර පරිසම්පාදියේ අංග වලට ඇති රූපය. ඒ රූපය දුරු කරන්න කියලා තියෙන්නේ. එතකොට වේදනාදී අනිත්‍ය ස්කන්ධ ගත්තත් වේදනාව කියලා අර විපාක මට්ටමේ විඥානය පහළ වෙනකොටම ස්පර්ශ වේදනා සංඥාදී මේ වගේ චෛතසික ටිකක් තියෙන මේ ටික අනිවාර්යයෙන් මේ විපාක මට්ටමේදී පහළ වෙනවා. ස්කන්ධ පංචකේ. අන්න එතන තියෙන විඥානයවත් සංඥා චේතනා සංඛාරයේ කිසිම දෙයක් දුරු කරන දෙයක් නැහැ. ඒව පිරිසිදු දැනගන්න තියෙනවා. අන්නේ වෙලාවේ විඥානය තමයි පිරිසුදුයි කියලා කිව්වේ ප්‍රභාස්රය කියලා කියන්නේ අන්නේ විපාක මට්ටමේ විඥානය. ඒ විඥානය දුරු කරන්න කියලාත් නැහැ. ඒ විඥානේ ප්‍රහීණ කරන්න කියලාත් නැහැ. ඒ විඥානේ වඩන කියලාත් නැහැ. ඒ විඥානේ පිරිසින් දැනගන්න ඇති. අන්නේ විඥානේ නිරුද්ධුනට පස්සේ චක්කු විඥාන ආදී යම් කිසි විඥානයක් තාම ඇතේ කියලා ගන්නව නම් අන්නේ ඒක තමයි අවිද්‍යාසහගත විඥානය. ඒක තමයි දුකට හේතුව. අන්නේ විඥානේ තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානක නවස්ථා විඥානය. විඥානය එතන තමයි චක්කු විඥාන සෝධ විඥාන අධි විඥාන. ඔව් ප්‍රභාස්සරය කියලා කියන්නේ අර විපාක මට්ටමේ පිරිසුදු විඥානය. දැන් මෙතෙන්ට එනකොට පරිසම්පාදී අංගයක් විදිහට තියෙන විඥානය චක්කු විඥාන සෝධ විඥාන අධි විඥාන. ඒව ඇත්තටම වර්තමාන ක්‍රියාත්මක විඥානය නෙවෙයි. අර මුල් ස්කන්ධ ටික නිරුද්ධවන්ට පස්සේ තාමත් අපි ඇති දෙයක් හැටියට ගන්න විඥානය. අන්න ඒක දුරු කරගන්න කියලා තියෙනවා. ඊළඟ තවත් විඥානයක් කියනවා ප්‍රඥාවත් එක්ක යන විඥානයක් තියෙනවා. මහාවේදාල සූත්‍රයේ ධම්මදිනා මෙහෙණිය විස්තර කරනවා ප්‍රඥාව යම් කිසි තැනක තියෙනවා නම් ප්‍රඥාවත් එක්ක විඥානයක් යනවා කියලා. එතකොට ඒක අවස්ථා දෙකකදී අපිට ගන්න පුළුවන්. එකක් තමයි රහතන් වහන්සේගේ විඥානය ප්‍රඥාවත් එක්ක තියෙන අවස්ථාවේ විඥානය. ඒක සාක්ෂාත් කළ යුතු විඥානයක්. ඊළඟට අපි මාර්ග සත්‍ය වඩනකොට යටා සූත්‍රයේ තියෙන චිත්තං පඤ්ඤාච භාවයන් කියලා. එතෙන්දී ප්‍රඥා වඩනකොට අන්නේ ප්‍රඥාවත් එක්ක වැඩෙන විඥානය අන්නේ ඒක භාවිත කළ යුතු විඥානය. ඒ කියන්නේ මොහොතේ සිටින විට චෛතසික යම් ස්වරණක පහළ වෙනවා නම් දැන් අපි මාර්ග සත්‍ය වඩනවා කියලා කියන්නේ අපේ චෛතසික වැඩිවීම නෙවෙන්නේ. අපේ වේදනා වෙන්න පුළුවන්, සතිය වෙන්න පුළුවන්, ශ්‍රද්ධාව, සමතය, ඒකාග්‍රතාවය, පඤ්ඤා මේව තමයි චෛතසික. චෛතසික විතරක් හටගන්නේ නැහැ. චෛතසික හටගන්නවා නම් යම්කිසි තැනක හිතත් හටගන්නවා, විඥානයක් තියෙනවා. එතකොට එකටම හටගෙන එකටම නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ සමග මේ ප්‍රඥාදී නැත්තම් සති ඒකාග්‍රතාදී මෙන්න මේ කුසල චෛතසිකත් එක්ක විඥානය තියෙනවා. අන්නේ විඥානය වඩන කාරණා බවට පත් වෙනවා. එතෙන්දී ඒක වඩන අංගයක් බවට පත් වෙනවා. සංඥාව ගත්තත් එහෙමයි. විපාක මට්ටමේදී සංඥාවක් තියෙනවා. ඒ වගේම මායාවක් විදිහට වෙන සංඥාවකුත් තියෙනවා. මිරිඟුවක් විදිහට තියෙන සංඥාවකුත් තියෙනවා. මරිච උපමා සංඥා කියලා. ඊළඟට ප්‍රඥාවත් එක්ක යන විඥානයක් සංඥාවක් තියෙනවා. ඊළඟට මාර්ග සත්‍යයේදී දස සංඥාව ගැන දේශනා කළා තියෙනවා. අනිච්ච සංඥා, අනත් සංඥා, අසුබ සංඥා මේ ආදී කාරණා. මෙන්න මේ විදිහට පිනුතුනි බලන්න මේ ධර්මී තාම ලස්සනට මේ කාරණා විස්තර වෙනවා. මේ කාරණා ටික පැහැදිලි කරගන්න බැරුව තමයි බොහෝ දෙනෙක් මේ වචන අල්ලගෙන එක කෑල්ලක් විතරක් අල්ලගෙන සම්පූර්ණ විග්‍රහ කරන්න යන්නේ. ඒ නිසා විශේෂයෙන්ම වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ වචන විස්තර කරද්දී හුඟක් සැලකිලිමත් වෙන්නට ඕන. මේ කරුණු හතර දුක්ඛාදී චතුරාර්ය සත්‍යයෙන් කොතනද නියෝජනය වෙන්නේ කියලා. එක එක සූත්‍රවල එක එක විදිහට තමයි දේශනා කළ තියෙන්නේ. එක තැනක මේ කාරණාව විස්තර කරන්නේ මාර්ග සත්‍ය විදිහට. එක තැනක විස්තර කරන්නේ සමුදය සත්‍ය විදිහට. එක තැනක නිරෝධ සත්‍ය විදිහට. ඒ නිසා අපි දැනගන්නට ඕනේ යම් කිසි තැනක පිරිසිඳ දැනගන්න කියලා තියෙනවා නම් මේවා ඒ කියන්නේම දුක සත්‍යට සම්බන්ධ වෙනවා. යම් කිසි තැනක ප්‍රහීණ කරන්න කියලා තියෙනවා නම් ඒ සමුදය සත්‍ය අර අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ඒ කැටගරි යන ටික තමයි ඒ කියන්නේ. නිරෝධ සත්‍ය තියෙනවා නම් අවිජ්ජා යත් වේවාසස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන නිරෝධ සත්‍යට සම්බන්ධ ටික තමයි එතන ඒ කියන්නේ. වඩන්න කියලා භාවයේ තඹ කියන වචනේ තියෙනවා නම් තේරුම් ගන්න ඕනේ මේ මාර්ග සත්‍ය කාරණයක් මේ කියන්නේ. ඒක ආරස්නිය මාර්ගය, ත්‍රිවිධ ශික්ෂාව, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම මෙන්න මේ කරුණු තමයි මේ කියන්නේ කියන එක ගැන අපට අදහසක් තියෙනට ඕන. එහෙම නැතුනොත් අපට මේ ටික පටලැවෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මෙන්න මේ අවබෝධය සමගම අපට කරන්න තියෙන අවසාන වශයෙන් මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහේ හට ගැනීම බලන්න, නිරෝධය බලන්න, එයි ආස්වාදය බලන්න, ආදීනවය බලන්න, නිස්සරණය බලන්න කියලා. පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සෝතාපන්න වෙන්නත්, සෝතාපන්න වෙච්ච කෙනාට රහත් වෙන්නටත්, සෝතාපන්න වෙච්ච කෙනාට සකදාගාමි අනාගාමි ආදී අනිත් මාර්ගවලට යන්නටත්, රහතන් වහන්සේට පිරිනිවනට සුවදායි වාසය කරන්නත් එකම කාරණය දේශනා කරන්න කියලා බුදුහාම දේශනා කරනවා. මෙන්න මේ රූපාදී ස්කන්ධ පංචකයේ හට ගන්න විදිය, නැති වෙන විදිය, ඒකේ ආස්වාදය, ආදීනවේ, නිස්සරණය බලන්න කියලා. මෙන්න මේක දිගින් දිගටම බලනකොට ඔහුට එකක් පේනවා. න රූපං අත්තතෝ සමනපස්සති, න රූපවන්තං වාත්තානම්, න අත්තනිවා රූපං, න රූපස්මින් වාත්තානම්. මේ රූපයේ තුල ආත්මයක් නැහැ. ආත්මෙහි රූපයක් නැහැ. ආත්මය රූපයක් එකක් නෙවෙයි ආදී වශයෙන් මෙන්න මේ වෙන සෝට ටිකෙන් ටික වැටහෙනවා. මේ අනාත්ම ස්වභාවය පේන ගන්නවා. ඔහු මම මගේ ගතියෙන් ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. රූපය හෝ වේදනා හෝ සංඥා සංඛාර විඥාන මේ හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට යනවා නම් මේ කිසිම දෙයක් ආත්ම වශයෙන් ගන්න දෙයක් නෑ කියන එක ඔහු සම්පූර්ණ ප්‍රත්‍යක්ෂ කරනවා. අනේ ප්‍රත්‍යක්ෂ කිරීම මේක අඛණ්ඩව ආරෂ්ඨංග මාර්ගයේ වැඩීමේ ප්‍රතිඵලයක් විදිහට සැලසෙන කාරණයක්. අනේ ඒක ස්ථාවරවම බැසගත්තු කෙනාට කියනවා ඔහුගේ සංකය දිටි දුරුනා කියලා. ඒක තම තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන දෙයක්. තමන්ටම පෙරපසු නොවීම තේරෙනවා. ඊටාම ප්‍රභාස්වර අවබෝධය සමග ඔහුට විනිවිද පේන ගන්නවා. මෙන්න මේකේ ස්වභාවය මේකයි කියලා. හැබැයි ඒක එක මොහොතකට හටගන්න දෙයක්. ඊට පස්සෙ ආ සාමාන්‍ය කෙනෙක් වගේ ඉන්නවා. ඒ ආත්ම දෘෂ්ටියේ දුරුනා කියලා ඔහුගේ සම්පූර්ණම කාමරාගයේ දුරුනා වෙන්නේ නැහැ. ද්වේෂයේ දුරුනා වෙන්නේ නැහැ. ඔහුගේ ළඟ තව දුරටත් මේ පිළිබඳව කැමැත්ත තියෙනවා. ආත්ම විදියට නොගත්තට ඔහුට ඒක කැමැත්ත තියෙනවා. ඒ සිත බැස ගන්න ගතිය තව දුරටත් තියෙනවා. ඔහුට ඒ පිළිබඳව මාන ආදී ඇති වෙනවා. එහෙම ඇතුණාට ඔහු දන්නවා මේකේ සාර වශයෙන් ගත යුතු දෙයක් නැති කියන එක දැනගෙන තමයි ඔහු ඒ දේ කරන්නේ. ඒ නිසාම ඔහුගේ අතින් කිසි විටකත් අපාගත වෙන මට්ටමේ අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔහුගේ ජීවිතේ කාරණා හයක් කිසිදාක සිද්ධ වෙන්නේ නැහැ. මොනවද ඒ කාරණා හය? ඔහුගේ ආනන්තර කර්ම පහයි, නියති මිත්‍යා දෘෂ්ටිය කියන කාරණේ ඔහුගේ ජීවිතේ කිසිදාක සිද්ධ වෙන්නේ නැහැ. ඔහුගේ අඩුවක් සිද්ධ වෙන ගියත් යම් යම් විදියව අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ කිසිම එකක් අපාගත වෙන වට්ටමේ අකුසල ඔහුගේ ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ තරක් නේ ඔහුගේ තියෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි ඔහුගේ අතින් බොරුවක් කියවෙන්නේ නැහැ. ඔහුගේ අතින් අඩුපාඩුවක් සිද්ධ වුණත් ඔහුක පිළිගන්න ඔහුක කියන කෙනෙක් බවට පත් වෙනවා. දෙනොතින් මෙන්න මේ විදියට මේ දර්ශනය ඇති කරගෙන ඒ ගැන තමන්ට පැහැදීමක් ඇති කරගෙන අපේ ජීවිතය ලබන්න පුළුවන් වටිනාම දර්ශනය, දුකේ නිදහසන දර්ශනය තමයි මේ ලබාගත්තේ කියන විශ්වාසයෙන් ඔහුට ඊට පස්සේ සඳහා ඍජු වූ සුවදායු මාර්ගය පැනවෙනවා. ඒ තමයි උජුකෝ නාම සෝමග්ගෝ අභිහානාම සාදිසා කියලා. ඔහුට නිරවුල්, නිවහල්, නිර්භය, ඉතාම පිවිතුරු මාර්ගයක් පැනවෙන ජීවිතේ. ජීවිතේ සතුටෙන්, ඉතාම පහසුවෙන්, ලෙහෙසියෙන්, කරදර සම්බාධක අඩුවෙන් ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා නම් අනේ ක්‍රමෙ මොකද්ද? ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ජීවත් වීම. කරදර අඩුවෙන්ම ජීවත් වෙන්න, ලෙහෙසියෙන්ම ජීවත් වෙන ක්‍රමය තමයි මේ ලෙස දේශනා කළ තියෙන්නේ. මෙතනින් පොඩ්ඩක් අර යහට මෙහාට ගියොතින් කටු කොහොල් මඩ වගුරු වල වැටෙන්න වෙනවා. බුදුහාඳුර ලස්සනට මේ මාර්ගය දේශනා කළා. වැටකුත් ගහලා දීලා තියෙනවා මේකෙන් අයින් වෙන්න එපා. නැචකුද්දන් සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපදීයොන් කියලා රං වැටකුත් ගහලා තියෙනවා. නුවණැති අය නිග්‍රහ කරන පොඩි හෝ වරදක් කරන්න එපා. අපි කොච්චර හොඳට හිටියත් දොස් කියන අය එනවා පටයකට කරන් දෙන්නේ නැහැ. හැබැයි නුවණැති අය දොස් කියන පොඩි වරදක්වත් කරන්න එපා කියලා. මෙන්න මේ සීමාව තේරුම් අරගෙන අපි අපේ හැම දෙයක්ම කර්මනාකරණය කරගන්නකොට අපට ඇත්තටම ජීවිතයේ කරදර කම්කටොළු අඩු වෙන විතරක් නෙවෙයි, අපි දැනට කරන ඉගෙනීම් කටයුතු තියෙනවා නම් රැකිරක්ෂා කටයුතු, ගෘහ ජීවිත කටයුතු, දරුවන්ගේ කටයුතු, මිතුරන්ගේ කටයුතු, මේ හැම දෙයක්ම පිනතුනේ මේත් එක දිනු වෙනවා. ඇයි අපේ අතින් වැරදි අඩුපාඩු සිදු වෙන්නේ නැහැ? අප මේන ධර්ම මාර්ගයේම කුසලයක් වෙනවා. අපි කරන හැම දෙයක්ම උපරිම සාර්ථකව පෙනෙන් බැබලිමින් කරන්න පුළුවන්කම ලැබෙනවා අපට. අන්නේ මාවතී දීපිනතුනි මේ සම්මා දිටිය ඇති වෙච්ච පමණට සම්මා සංකල්පය ඇති වෙනවා. අපි නිතරම නෙක්ඛම් සංකප්ප පංචකාම සම්පත්තියෙන් වෙන් වෙලා යන්න තමයි නිතර උත්සාහ කරන්නේ. ඒ කියන්නේ නිතරම තමා සමතේට බරව ඉන්නේ. සාමාන්‍ය ලක්ෂණය තමයි නිතරම හැපිනවන්න, කනපිනවන්න මේ දෙයට තමයි ලෝකෙ උත්සාහ කරන්නේ. අපි ඒ දෙයක් නොකරන්නේම නේ අවශ්‍ය වෙලාට කරනවා. නමුත් අපි ඊට වඩා අප ප්‍රමුඛත්වය දෙන්නේ අපේ හිත පැත්තේ ටිකට තමයි අපි වැඩිපුර අවධානයක් දෙන්නේ. ඊළඟට අව්‍යාපාද සංකප්ප මෛත්‍රිය දිනු කරනවා. අවිහිංසා සංකල්පය කිසිම කෙනෙකුට කායිකව හරි වාචිකව හරි අපි බාධාවක් හානියක් කරන්නේ නැහැ, පීඩාවක් කරන්නේ නැහැ කාටවත්. අපි දන්නව අනිත් කෙනාට හානියක් කරවතින් ඒක තමන්ටම කරගන්න හානියක් කියලා දන්නවා. අපේ නිසා කිසිම ජීවිතයකට හානියක්, පීඩාවක් අපේ ඉරියව්වකින් බැල්මකින්වත් අපි කරන්නේ නැහැ. මොකද තමන්ට වටිනාම දේ තමන්ගේ හිත, ඒ හිත ලස්සනට තමා කොවිලෙ තියාගන්න. සම්මා වාචා මෙන්න මෙතන තමයි පිනුතුනි ප්‍රබලම බාහිරට බලන තියෙන ලක්ෂණය මෙන්න මෙතන. සාමාන්‍යයෙන් අපිට හිතේ නරසිංහ මාර්ගයේ බොහොම වැදගත්කම අඩුම කාරණේ විදිහට තමයි පේන්නේ සම්මා වාචා කියන එක. මේක තමයි පිනුතුනි ප්‍රබලම කාරණේ. කෙනෙක් බාහිරට විකසිත වෙන්නේ මෙතනින්. බාහිර කෙනෙක් කොච්චර සංවරව ඇවිද්දත් බැලුවත් හැසිරුණත් ඒකෙන් බලාගන්න බෑ බාහිරට කෙනෙක්ගේ ප්‍රඥාව. සාකච්ඡාය පඤ්ඤාවේදී සම්බෝ. කෙනෙක්ගේ භාෂණයෙන් තමයි කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ. ඒ අතරේ කෙනෙක් කොයිතරම් දුරට හිස් වචන කීම අඩුවේද කියන එක මතයි කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ. භාෂාව තමයි පේනතුනි කෙනෙකුගේ චරිතයේ සැලකුතු ප්‍රමාණයක් බුද්ධිමත් ලෝකයා බලන ක්‍රමයක්. හැබැයි එකෙන් කියන්නේ නිහඬවම ඉන්න කියලා එක නෙමෙයි මේ කියන්නේ. නිහඬව හිටියා කියලා ප්‍රඥාවන්තයෙක් වෙන්නෙත් නෑ. ඒ නිසා ප්‍රඥාව බලන්නෙම කට්ටිය කතා කරලමයි. නිහඬව හිටියට බලන්නේ නෑ. වෙනත් ප්‍රඥාවන්ත කෙනෙක් හම්බුනොත් ඔබ ප්‍රඥාවන්තද කියලා බලන්නෙම ඔබත් එක්ක කතා කරලා සාකච්ඡා කරලා. ඔබ මොන පොතපතද බලන්නේ? කොයි සූත්‍රද කියවන්නේ? කොයි හාඳුරංගෙද බණ අහන්නේ? මේ දාසල මොකද ප්‍රැක්ටිස් කරන්නේ? ඔබ ලෝකෙ දිහා බලන්නේ කොහොමද? රූපයේද සෝභ බලන්නේ කොහොමද? වේදනාව ඔබ කොහොමද දකින්නේ? මේ ආදී කාරණා ඔස්සේ තමයි ඔබ ගවේෂණය කරන්නේ. ඔබ ඉන්නේ කොතනද කියලා බලාගන්නේ. හැබැයි ඔබ විනිශ්චය කරන්න යා කරන්නේ, යා කරන්නේ ඔබෙන් දෙයක් ඔහුට ඉගෙන ගන්න පුළුවන්ද කියලා බලන්නේ කරන්නේ. සහ ඔබට යම් කිසි දෙයක් ඔහු දන දෙයෙන් උගන්වන්න පුළුවන්ද කියලා බලන්නේ කරන්නේ. ඔහු ඔබ කන්ඩෙම් කරන්නේ මේක කරන්නේ. වරදා තේරුම් ගන්න එපා. ධර්මයේ තියෙන කෙනෙක් ඔබෙන් ප්‍රශ්න අහන්නෙම ඔබ කොතනද ඉන්නේ කියලා බලලා එතනින්නම් ඔබව ඉදිරියට ගෙන යන තමයි ඔබෙන් මේ ප්‍රශ්න ටික අහන්නේ. නැත්තම් ඔහුට වඩා දෙයක් ඔබ දන්නවාද කියලා ඔබෙන් ගන්න පුළුවන් දෙයක් තියෙද කියලා බලන්න තමයි ඒක කරන්නේ. එනිසා සම්මා වාචාව බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම මෙන්න මේ දේවල් වලින් වැළකිනවා. ඒත් එක විශේෂයෙන්ම තමන් කතා කරනවා නම් ඉතාම අර්ථවත් දෙයක් කතා කරන්නේ ධම්මේවා කතා අරියෝ වතුන්හි බව. කතා කරනවා නම් ධර්මික දෙයක් නැත්තම් නිහඬව ඉන්නවා. ඔහුට වඩාත්ම සුවදායි වෙන්නේ නිහඬ ඉන්නව ප්‍රමාණයට. නමුත් තමයි උපාදානයේ තියෙන බලවත්කම හින්දා අපි හැමතිස්සෙම මේ ධර්ම මාර්ගයෙන් යහපැත්තට අදිනවා නේද? ඒක තමයි සාමාන්‍ය ස්වභාවය උපාදානවල හැටි එක තමයි. හැබැයි ඒකටත් මූලික වශයෙන් හේතු වෙන අවිද්‍යාව. උපාදාන කියන එක පළහැණ ඇත්තටම එන්නේ. ඊට වඩා කලින් තියෙන අවිද්‍යාව. අවිද්‍යාවේ ප්‍රබලත්වය මතයි උපාදාන කියන එක යන්නේ. එතකොට අවිද්‍යාව දුරු වෙන්න නම් මේ දර්ශනේ තියෙන්න ඕන. දර්ශනේ තිබුණු පමණට සහ ඒ දර්ශනේ ගැන කොයි තරම් Tamante විශ්වාසනීයත්වයක් තියෙනවද? දර්ශනේ තිබුණට විතරක් බෑ. දර්ශනේ ලබාගෙන ඔහේ නිකන් ඉන්න ඇත් ඉන්නවා. ඒ ගැන විශ්වාසයක් නැහැ. ඒ දර්ශනේ ලැබෙන පමණට විශ්වාසය ඇති වුණා කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛත්වයේ දෙන්නේ මේ දර්ශනයත් එක්ක ජීවත් වීම. අන්න එතෙන්ට ආව නම් ඔහුගේ ඊළඟ පරිසම්පාද යනි තංග ටික ක්‍රමානුකූලව අඩු වෙනවා ඔහුගේ. තෘෂ්ණාව අඩු වෙනවා, උපාදාන අඩු වෙනවා, අනිත් කාරණාත් අඩු වෙනවා. එතකොට ගමද්ද දෙමව්පියන්ට දරුවන්ට තියෙන ඇටැච්මන්ට් එකත් එතකොට තේරුම් ගන්න පුළුවන් වෙනවනේ චාන්. ඔව්, ඒ දේ උනා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. යුතුයකනුත් තමන් හොඳට කරන ඇත්තටම එයාටත් ධර්මෙනුත් උදව් කරනවා. තමන්ට ඕනම දෙයකදී දැන් විශේෂයෙන්ම සතිපට්ඨානය වඩනකොට දරුවට ඥාතීන්ට වඩා ප්‍රධාන වශයෙන්ම දැන් අපි එක්කෙනෙකුට ආශාව කියලා ගත්තොත් පුද්ගලෙක් නෙවෙත්ම නමුත් රූපය කිව්වොත් ඔක්කොම රූප තමන්ට එකම ලයින් එකකට පැනවෙනවා. ශබ්ද කිව්වොත් ශබ්ද ටික ඔක්කොම. එතකොට බුදුදහමේ දරුවට තියෙන ආශාව අඩු කරන්න, අම්මට තියෙන ආශාව අඩු කරන්න, නෝනට තියෙන ආශාව අඩු කරන්න එහෙම එකක් නෙවෙයි කියන්නේ. රූපීට තිනාසා ගත්තොත් ඔක්කොම එක ලයින් එකකින් ඔක්කොම කට්ටල යනවා. තමන්ගේ දරුවා පිට දරුවා ගැන වෙනසක් නැහැ. ඔය ඊට පස්සේ වෙනසක් වෙන්නේ නැහැ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහට ඔක්කොම ටික සත්ව අජීවී සජීවී හැම දෙයක්ම එක මෙහෙකට අරගෙන බලනවා. ඒක තමයි ස්වභාවයේ. එහි අවසාන ප්‍රතිඵලය තමයි දරුවට කියලා හෝ වෙනත් කෙනෙකුට හෝ ඥාතියට කියලා හෝ ඒවත් ටිකෙන් තමන්ට අඩු වෙන විතරක් නෙවෙයි ඇත්තටම ඒකටත් තමන් ධර්මයෙන් පිළිහිට වෙනවා. සෝතාපන්න මට්ටමේදීම සම්පූර්ණ වෙනවා කියලා කියන්න බෑ. ඒ මට්ටමේදී ඒ දේවල් ඇසුරු කිරීමෙන් තමන්ට අපාගත වෙන මට්ටමේදීයක් කරන්නේ නෑ ඔහු. නමුත් දරුවෙක් වුණත් නැති වුණාම දුක් වෙන පුළුවන්, අඬන්න පුළුවන්. තමන්ගේ ඊටම කැමැතිම කෙනෙක්, කල්‍යාණ මිත්‍රයෙක් නැති වුණාම අඬන්න උනත් පුළුවන්. බන්දුල මල්ලිකාවට එයාගේ ස්වාමියායි දරුවෝ 22යි ඉන්නා දුකක් හටගත්තේ නැහැ ඒක කියන්නේ එයාගේ දාන බෙදුවා කියලා කියනවා. විසාකාව එයාගේ දුව නැති වෙච්ච වෙලාවේ නාලා මේ දේතරණාවට ආවා කියලා කියනවා. තවත් ඉතින් ගත්තොත් ඉතින් සෝතාපන්නවල හිටිය ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුව බුදුරජාණන් ශ්‍රීණන් පැහැම ඇඬුවා. එතකොට එතෙන්දී ඇත්තෙන්ම කොච්චර ධර්මඥානෙ තියෙනවද, කොච්චර මාර්ගව ලැබුවාද කියන එකටත් වඩා වැදගත් වෙන්නේ ඒ සිද්ධියේදී, ඒ මොහොතේදී කොච්චර සිහියෙන් නුවණින් ඉනවාද කියන කාරණේ. කෙනෙක් ඇතැමිට කිසිම මාර්ගඵලයක් නොලැබපු කෙනෙක් නොවැඩි ඉන්නත් පුළුවන්. එයා හොඳ ධර්මයේ පිටලේ මොහොත හිටියනම් ඔහුට අඬන වෙන්නේ නැහැ. එනිසා ඒක තීරණේ වන්නේ කොච්චර ධර්මයේ දන්නවද නැද්ද කියන කාණ්ඩටත් වඩා ඒ මොහොතේ ඔහුගේ මානසිකත්වයේ තීරණය වෙන්නේ. හැබැයි අනාගාමී මට්ටමෙන් එහාට යද්දී සම්පූර්ණ මේක වෙනස් වෙනවා. ඔහු මේ මට්ටමටපත් වෙන්නේ නැහැ. අනාගාමී මෙහාදී යම් යම් විදිහේ වෙනස්කම් දක්ින්න පුළුවන්. සෝතාපන්න කෙනාගේත්, සකදාගාමි කෙනාගේත්, පෘථග්ජන කෙනාගේත් අඬන්නත් පුළුවන්, නොඅඬන්නත් පුළුවන්. ඒකෙන් අපට යා පුද්ගලයව සම්පූර්ණයෙන් තේරුම් ගන්න බෑ. වැදගත් වෙන්නේ ඒ සිද්ධියදී ඔහු කරන කියන දේවල් වලින් කොච්චර අපාගත වෙන මට්ටමට තමගේ මානසිකත්වය පිරිහාගෙන කායික වාචික දයක් කරනවද නැද්ද කියන එක තමයි එතෙන්දී ප්‍රධාන වන්නේ. ඒ නිසා මේ විදියට සම්මා වාචාව වැදගත් වෙනවා, විශේෂයෙන්ම දස අකුසල් සිද්ධ වෙද්දී. දස අකුසල් සිද්ධ කරනකොට ප්‍රාණඝාත ආදී අකුසල 10ක් ගැන සඳහන් වෙනවා. ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම, ඊළඟට ද්වේෂය, ඊළඟට දැඩි ලෝභය, අවිද්‍යාව, අවිද්‍යා ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි. එතකොට මෙන්න මේ 10 අතුරින් මෝහය පාදකව මෝහ මූලික අකුසල දෙකක් තියෙනවා. එකක් තමයි අවිද්‍යාව නැත්නම් මිච්ඡාදිට්ඨිය, අනෙත් එක තමයි සම්ප්‍රප්පලාපය, හිස් වචන කීම. ත්‍රේ දෙකෙනුත් බාහිරට තමන්ගේ අවිද්‍යාව කොච්චර බාහිරට විවරණය වෙනවාද කියලා බලන සංකේතය තමයි මෙන්න මේ කොච්චර හිස් වචන කියනවාද කියන කාරණේ. ඒ නිසා මේ නුවණ ලැබෙන පමණට, තමා ධර්ම මාර්ගයේ ඉන්න පමණට බොහෝ විට තමන්ගෙන් අර්ථවත්දේ තමයි කියවෙන්නේ. ඒ වගේම එහෙම කරන්න බැරි වෙලාවෙදී හැකිතාක් නිහඬ වෙන්න එක තමයි කරන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, ප්‍රාණඝාත, සොරකම, අධ්‍යාත්තාදාන මේ තුනෙන් වෙන්වීම. සම්මා ආජීව, මේක වැදගත්ම කාරණයක් පින්නතුනි. දැන් අද අප සමාදන් වුණේ මොන සීලයේද? ආජීව අට්ටමක සීලය. ආජීව අට්ටමක සීලය කොහෙද එන්නේ? කොහෙද සඳහන් වෙන්නේ? ආජීව අට්ටමක සීලය එන්නේ මේ අරසිංහ මාර්ගයේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. තමන්ට නිසි සම්මා දිට්ඨිය පිහිටියානම් සමාදන් වුණත් නුණත් මෙතෙන්ට එන්නේ තමයි. සම්මා ආජීවයකුත් තියෙනවා. මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති. මිච්ඡා ආජීවේ දුරු කළා දැහැමි ක්‍රමයකින් ඔහු ජීවත් වෙනවා. බාහා බල පරිචිතේහි සේදා වක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි. දහඩිය මුගුරු වගුරු වල දෑතේ වීරියෙන් මාංශයෙන් ඔහු ධර්මානුකූලව හැම සතියක්ම උපයනවා. ඇමරිකාවේ හිටිය එක්තරා ජනාධිපතිවරයෙක් ඔහු ලියපු ලෝක ප්‍රකට ලිපියක් තියෙනවා. ඔහුගේ පුතාගේ පන්ති භාර ගුරුතුමාට ලියපු ලිපියක් තියෙනවා. ඒක කියවන්නේ පින්නතනි. ඒක ඉන්ටර්නෙට් එකේ බලන්න පුළුවන්. ලෝක ප්‍රකට ලිපියක් ඒක. ඔහු ඒකෙන් කියනවා ඒබ්‍රහම් ලින්කන් තමගේ පුතාට උගන්වන්න බැරි නිසා ඔහු ගුරුතුමාට ලිපියක් යවනවා මගේ පුතාට මෙන්න මේක උගන්වන්න කියලා. ඔහු කියනවා ගුරුතුමනි, නිකන් ලැබෙන ඩොලර්ස් 5ට වඩා මාසෙල හම්බ කරන එක ඩොලරයකේ වටිනාකම මගේ පුතාට උගන්වන්න කියලා. පොත්පත්වල තියෙන අකුරු මෙන්ම ගහකොළේ අසිරිය, කුරුල්ලන්ගේ මිහිරි හඬ මගේ පුතාට උගන්වන්න කියලා. මේ වගේ විශාල ප්‍රමාණයක් කාරණා කියන ගුරුතුමාට උගන්වන්න කියලා. ගුරුතුමනි අවසානට කියනවා මේක අමාරු කාරණයක්. එහෙත් ඔබට පුළුවන් මේක උගන්වන්න මගේ පුතා හොඳ කෙනෙක් කියලා. ඔබට මේක ගුගන්න පුළුවන් ඒ නිසා කොහොම හරි මේක ගුගන්නන්න කියලා. අද මම ගිහලා ඒක print out එකක් ගන්න. අරගෙන ඉස්කෝල වල ගුගන්නන අය හැමින් ඉන්නවා නම් පන්ති ළමයින්ටත් බෙදලා දෙන්න ඒක. ගෙදර ළමයි ඉන්නවා නම් ළමයින්ටත් ඒක දෙන්න print out එකක්. ගෙදර ගහලම තියන්න මේක. පින්නතුනි මේ ධාර්මික දිවිපැවැත්ම කියන එක සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනා ඒ පත්වෙච්ච පමණට මෙන්න මේ සම්මා ආජීවය කියන එක ඔහුගේ ජීවිතයේ ප්‍රධාන අංගයක් බවට පත් වෙනවා. ඒ නිසා සම්මා කම්මන්තයේ තියෙන ප්‍රාණඝාතයේ, සොරකම, කාමීත්‍යාචාරයෙන් වෙන් වෙනවා. ඊට පස්සේ සම්මා වාචාවේ තියෙන මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසාවාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී, ඊට පස්සේ සම්මා ආජීවයේ තියෙන මිච්ඡා ආජීවා වේරමණී සීකාවෙන් සමාදියාමි. ආජීව අටමක සීල කොහෙද දෙන්නේ? ආරස්මංග මාර්ගයේහි සීලස්කන්ධේ. අමතක වෙනවා නම් අද ගිහලා ලියාගෙන තියාගෙන කොහේ හරි. ආයෙනම් කවුරු හරි ඇහුවොත් ආයෙ දන්නේ නැහැ කියන්න එපා. වෙන වෙන තැන් කියන්න එපා. ජාතකතා කියන්න යන්න එපා. එන්නේ ආරස්මංග මාර්ගයේ සීලස්කන්ධේ තමයි පිනතුණි ආජීව අටමක සීලය එන්නේ. ඒක අනිවාර්යයෙන්ම බැස ගන්නවා පිනතුණි ඒක. ඒක තමන්ගේ ජීවන ප්‍රතිපදාවට පත් වෙනවා. මොකද එන් එහාට උට යන්න බෑ. මොකද ඔහු ඊටාම සුවදායි මාවතට පිවිසලා ඉන්නේ. ඔහු හැම දෙයක්ම ධාර්මික උපයන්නේ. ධනෙ විතරක් නෙමෙයි දරුවෙක් ලැබුවත් ඒ දරුවා ඊටාම ධාර්මිකව ලබන්නේ. ඒ දරුවා ඊටාම ධාර්මිකව පෝෂණය කරන්නේ. ඊළඟ සම්මා වායාමයේ අයහපතින් මිදෙන්නත් යහපතින් යෙදෙන්නත් තියෙන උත්සාහය. සම්මා සතිය. ඔන්න ඊට පස්සේ අපට ලැබෙනවා වඩාම වැදගත් මාතෘකා බුදුදහමේ තියෙන සතිය. මුළු බුද්ධ ශාසනයම කියන්නේ පින්නතුණි සති සම්පයඤ්ඤ කියන වචන දෙකට දාන්න පුළුවන්. සිහිය සානුවණ කියන කාරණා දෙක. හැබැයි ඒ සිහිය නිකන් එකක් නෙවෙයි. ඒ සම්මා සතිය නිතරම සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු විදියට සම්මා දිට්ඨිය පෙරමුණේ යන්නට ඕන. ඒ සම්මා සතිය සම්මා වායාමයත් එක්ක එකටම යන්නට ඕන. බලන්න මජ්ක්‍ධිම නිකායේහි මහාචාර්යසක සූත්‍රය. යම්කිසි තැනක සම්මා සතිය තියෙනවා නම් එතන සම්මා වායාමයේ තියෙනත් ඕන සම්මා දිට්ඨිය තියෙනත් ඕන. මෙන්න මේ තුනකට යන්නේ. යන විතරක් නෙවෙයි පින්නතුනේ මේ යන අතරේදී අපි සමාධිය දිනු වෙනකොට සමාධිය නිකන් දිනු වෙන බෑ. සමාධිය දිනු වෙනකොට අනිවාර්යයෙන්ම සීලස්කන්ධය සම්පූර්ණ වෙලා තියෙන්නේ. වාචා කම්මන්තා ජීවත් යනවා. මෙන්න මේ අරිෂ්ඨික මාර්ගයේ අන්බැලන්ස් වෙලා තියෙන කාරණා ටික බැලන්ස් වෙන එකපාර. සමතියත් එක්ක සමාහිතෝ භික්ඛවේ භික්ඛු යතා භූතං පජානති කිපු ආකාරයට හිත සමාධිමත් වෙන හැම මොහොතෙම හෝ මෙන්න මේ කරුණු ටික සමබර කරමින් තමයි ඉදිරියට යන්නේ. ගිහිල එක අවස්ථාවකදී එක ඉහළ තලයකට මේ අටම එකම තලයකට එන මට්ටමක් තියෙනවා. අන්නේ මට්ටමේදී මේ ස්කන්ධ පංචකයේ සමුදය හොඳටම බලන අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවට තමයි සෝතාපන්න කියලා කියන්නේ. ඒ වගේ අවස්ථා හතරකදී තමයි මේක සමබර වෙලා ඉහළින්ම සංයෝජන දුර වෙන අවස්ථාව, අනුසය ධර්ම සිඳලන අවස්ථාව. ඉතින් මෙන්න මෙහිදී පින්නතුනි සම්මා සතිය ප්‍රමුඛ කාර්යභාරයක් කරනවා. අන්නේ අතුරුනොත් විශේෂයෙන්ම ඒ සම්මා සතිය දිනු කරන ක්‍රමය තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන්නේ. ඒක විවිධ ආකාරයෙන් ලෝකේ තියෙන සියලුම අධ්‍යක්ෂම් ටික එක තැනකට අරගෙන හොඳ නරක ඔක්කොම එක තැනකට අරගෙන කලවම් කළා ටිකෙන් ටික තෝර බේරලා ගන්න හරියට මැණික් ගන්න වගේ වැඩක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. හැබැයි එහෙම ගිහිල්ලා අපට තවත් භාවනාවක් හම් වෙනවා. ඔක්කොම මැණික් ගල් ටික එක තැනකට තෝරලා බේරලා ගරලා අරගෙන මුලින් ඉඳන්ම මැණික් ගල් බල බල යන භාවනාවකුත් තියෙනවා. ඒ මොකද්ද? ආනාපාන සති භාවනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකක් වඩනකොට හතක් වැඩෙනවා නම් එකක් වඩනකොට හතරක් වැඩෙනවා නම් හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා නම් හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා නම් අන්නේ එකම දහමක් තියෙනවා. එකක් වැඩෙනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා. හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා. මොනවද ඒ? ආනාපාන සතිය නැමැති එකම කාරණේ වැඩෙනකොට මොකද්ද? හතර. සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්බොජ්ජංග සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා මේ හත වැඩෙනවා. මේ හත වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. පින්නොත් ඥානාපාන සතිය තමයි අපට අපේ ජීවිතයේ ප්‍රධානතම කමඨහන සහ අපේ ජීවිතේ ජීවත් කරන ප්‍රධාන සාධකයේ සහ අපට අපේ අම්මාගෙන් ලැබිච්ච දායාදේ. අපේ අම්මා ජීවිතේ වැඩිපුරම සතුට වෙච්ච මොහොත පින්නතුනි. අපි මුලින්ම හුස්ම ගත්ත අවස්ථාව. අපි නැත්තම් මුලින්ම අඬපු අවස්ථාව. අපි මුලින්ම හඬනවා දකින්න තමයි අම්මා ඉතාම කැමැත්තෙන් හිටියේ. අපි පොඩ්ඩක් හරි අඬන්න පරක්කු වුණා නම් අම්මා බයයිනේ. අනතුරක් අද්දෝ කියලා බලනවා අඬනකන් තමයි අම්මා බලාගෙන ඉන්නේ. හැබැයි පින්නතුනි අපේ අම්මා පළවෙනි වතාවටත් අවසාන වතාවටත් අපිව අඬනවා දකින්නේ ඒ මොහොත විතරයි. ආයි ජීවිතේ කිසි දවසක අපි වඬනවා දකින්නට අපේ අම්මා කැමති නැහැ පින්නතුනි. ඒ නිසා තමයි අම්මා අපට පොඩි කාලෙම මේ ධර්මය ලබා දුන්නේ. ඒ නොහඬා ඉන්නට ධර්ම මාර්ගය මේ දහම තුලින් අපට උගන්වන්න. ඒ නිසා ඒ අම්මාට අප ලබා දෙන ලොකුම කලගුණ සැලකීම තමයි උපහාරය තමයි ආනාපාන සතිය පුහුණු කිරීම. ආනාපාන සතිය වඩන හැම වෙලාවෙම මතක් කරගන්න තමන්ගේ අම්මා ජීවත් වෙනෝ නම් අම්මට ඒක ආශිර්වාදයක්. අම්මා මිය ගිහිලා නම් අම්මට ඒක පුණ්‍යානුමෝදනාවක් කියලා හිතන්න. මේක තමයි මව්පිය උපහාරය පින්නතුනි. මේට වඩා ලොකු මව්පිය උපහාරයක් නැහැ. අම්මා අල්ලගෙන බුලත් අතක් දීලා අම්මගේ කකුල් දෙක මුල ඇඬුවට මව්පිය උපහාරයක් වෙන්නේ නැහැ පින්නතුනි. මව්පිය උපහාරයක් වෙන්න නම් යතහා බුද්ධේන දේශිතා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට ආනාපාන සතිය වඩන්න ඕන. ආනාපාන සතියස්ස පරිපුන්නා ස්වභාවිතා අනුපුබ්බම් පරිචිතා යතහා බුද්ධේන දේශිතා සෝයි මං ලෝකන් පබහසේති අබ්බහමුත්තෝ චන්දිමා. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදියට ඊට අනුරූපව ආනාපාන සතිය වඩනවා නම් ඔහු හරියට වලා ගැබෙන්නෙක් වෙන පුන්සඳ වගේ ලෝකයේ බබලවනා කියලා දේශනා කළා. ඒ නිසා පින්නතුනි දැන් අපි ටික වේලාවක් ආනාපාන සතිය වඩමු. ආනාපාන සතියේ මුල් පියවර හතරක් සඳහන් වෙනවා කායගත සතිය සම්බන්ධයෙන් මහ සතිපට්ඨාන සූත්‍රයේ. ඊළඟට ආනන්ද සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය වැනි දේශනා රාශියක ආනාපාන සතිය ක්‍රම 16කට වඩන ආකාරයක් දක්වනවා. ඒ දක්වන්නේ මේ සතර සතිපට්ඨානෙ වැඩෙන විදියට. මහා සතිපට්ඨාන සූත්‍රය වඩනකොට අපිට වඩන තියෙන කායගත සතියේදී ඇතැම් විට ධාතු මනසිකාර්ය වඩන තියෙනවා, සමහර විට පටිකූල මනසිකාර්ය වඩන තියෙනවා, එහෙම කරන්න තියෙනවා. වේදන පස්සන වඩනකොට දුක් වේදනා බලන්නත් තියෙනවා. චිත්තාන පස්සන වඩනකොට සදෝ සංවාචිත්තම් බලන්නත් ඕන, සමෝහං වාචිත්තම් බලන්නත් ඕන, සරාගං වාචිත්තම් බලන්නත් තියෙනවා, අකුසලෙවත් බලන්න තියෙනවා. තමන් පස්සනාවේදී පංච නිවරණ බලන්නත් තියෙනවා. මහසදී වඩන සූත්‍රයේදී අපි ඒක ඇකියුහර මැණික් ගන්නවා වගේ මැණික් තියෙනේව නැතිව ඔක්කොම කරගර ගන්න එක තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේදී කරන්නේ. ආනාපාන සති සූත්‍රයේදී මොකද කරන්නේ? මැණික් ගල් ටිකම තෝරලා ගරලා ගත්තු මැණික් ගල් ටිකම අපට දෙනවා පේලියට තියන්න කියලා. මුලින්දම්ම කුසල විතරකම දිගට යන විදියට ලස්සනට එකිනෙකට පෙලින් පෙළ ගස්සලා ක්‍රම 16කට ආනාපාන සති දක්වනවා. සෝ සතෝ වාස සති, සතෝ පස්ස සති, දීගංවා රස්සංවා, සම්බකාය පරිසංවේදී, පස්සම් බයං කාය සංඛාරම්, පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත්ත සංඛාර පරිසංවේදී, පස්සම් බයං චිත්ත සංඛාරම්, චිත්ත පරිසංවේදී, අභිප්‍රමෝදයං, සමාදහං, විමෝචයං. ඕම ගිහිල්ලා අනිච්ඡානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා අස්සසි සාමීති සික්ඛති පස සිස්සාමිති සික්කතේ කියලා කාරණා 16ක් හරියට මණික් ගල් 16ක් වගේ එක පෙළට තියලා අපට වඩන්නට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළ තියෙනවා. බුදුදහමේ තියෙන සම් 40 කර්මස්ථාන වලින් පින්නතුනි සුවිශේෂීම භාවනාවක් විදිහට දක්වන්නේ ආනාපානසති භාවනාව. අපි උපතේ පටන් නිරතුරුව මාසය කරන කාරණේ අපේ ජීවිතේ වටිනාම සාධකයේ මේක පින්නතුනි. අපි හිතලම නැති කාරණේත් මේකනේ. ජීවිතේ වටිනාම දේත් මේක බලන්න. අනිත් ඒවා මොනෝ නැති වුණත් අඩු ගානේ පෑද දෙකක් හරි ඉන්න පුළුවන්නේ. කෑම නැති වුණත්, වතුර නැති වුණත්, ගෑස් නැති වුණත් පෑද දෙකක් හරි ඉන්න පුළුවන්නේ. නමුත් හුස්ම නැති වුණොත් ඉන්න බෑනේ නේ. බලන්න ඒ තරම් වැදගත් කාරණයකට බුදුදහම තුළ ඊට උප්පරිම වටිනාකමක් ලබා දීලා තියෙනවා. අන්නේ හුස්මට සතිමත් බව එකතු කරොත් අපි තමයි ලෝකේ ඉන්න වාසනාවන්තමයි වඩපත් වෙන්නේ. ඒ නිසා කිසිම හුස්මක් පින්නතුරින් නිකන් යවන්න එපා. හැම හුස්මකටම උපරිම වැලියු එක ඇඩ් කරන්න ඕන. සිහියෙන් සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. ඒ සිහියෙන් එන හැම මොහොතක්ම අපි උපරිම ආධ්‍යාත්මික සතුටෙන් ඉන්න මොහොතක්. ඒ හැම මොහොතක්ම අපි බාහිර ඩිපෙන්ඩ් වීමෙන් නැතුව තමන්ටම ස්වාධීනව නිදහස්ව නිවහල්ව ඉන්න අවස්ථාවක්. එයින් බැහැර වෙන හැම අවස්ථාවක්ම අපි කාට හරි යටත් වෙලා ඉන්නේ. කාගෙන් හරි අපි සතුට සැනසීම ආයාචනා කරමින් ඉන්නේ. අපේ සතුට බාහිර මත ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ. ඒ බාහිර මත ඩිපෙන්ඩ් වෙච්ච සතුට තමන්ගේ මතට ගන්න එක තමයි ෆ්‍රීඩම් එක, ලිබරේෂන්, emancipation, refuge එක තමයි මෙන්න මේ ආනාපාන සතියට සතිමත් බව එකතු කරලා ආනාපාන සති භාවනා වඩන එක. ඒ නිසා පින්නතුනේ ආනාපාන සතියට විශේෂ අවධානයක් යොමු කරන්න එකපාර එන අමාරු නම් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනා ආදී භාවනා වඩ වඩ ටික ටික හිත සංවර කරගනිමින් මේ කමඨහන ජීවිතයේහි පුරුද්ද බවට ජීවිතේ විනෝදාංශය බවට පත් කරගන්නට ඕන. හැකි තාක් ඉක්මනින්. ඇයි ඒකට හේතුව? අපි ජීවිතේ ඊටාම නොබෝ කලකින් හුස්මත් එක්ක තනි වෙන මොහොතක් එනවා පිනතුනි. ඒ තනි වෙච්ච මොහොතට අපට බාහිර කිසිම කෙනෙකුගේ උපකාරයක් නැහැ පිනතුනි. වැඩි දෙයක් තමා තමන්ගේ හෑන්ඩ් ෆෝන් එකවත් තමන්ගේ කන ගාවට ගන්න බැරි මොහොතක් එනවා. අනිත් දේවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. තමන්ගේ කටට දාපු වතුර බින්ද වෙන කෙනෙක් දැම්මත් ඒ වතුර බින්ද තමන්ට ගිල ගන්න බැරි වෙන වෙලාවක් එනවා. අපේ ඇතැම් විට අතට ගන්න සේලෙන් එක ඇතුළට යන්නේ නැති වෙලාවක් එනවා. ආයි එනවා ඒ ටිකේ එළියට. වැඩ කරන්නේ නැහැ. හැබැයි ඒ වුණත් අපි හුස්ම ගන්නවා. විතරක් නෙවෙයි සිහියෙන් ඉන්නේ. අන්න ඒ වෙලාවට තියෙන ඥානාපනසතිය පුහුණු කළ තිමුණතින් ඒ හුස්ම රැල්ලම තමන්ට නිවන් දකින්න කමටහන කරගන්න පුළුවන්. විතරක් නෙවෙයි ඒ එන සියලු දුක් වේදනාවලින් නිදහස් වෙන මාර්ගයටත් මේ ආනාපානසති සමාධිය තමන්ට උපකාරයක් වෙනවා. ඒ වෙලාවේදී පින්නතුනි අපේ දූ දරුවන් කොච්චර උපාධි අරන් තිබුණත් කොයිතරම් වෛද්‍යවරු වුණත් ඒ අයටවත් පින්නතුනි අපට උදව්වක් කරන්න බැරි වෙනවා. ඇතැම් විට අපේ ඇස් දෙක අරගන්න බෑ පින්නතුනි ඒ වෙලාවට. ඇස් දෙක අරගෙන තිබුණත් වහගන්න බෑ ඒ වෙලාවට. ඒ තරම් දුර්වල වෙනවා අපි අන්තිම මොහොතේ. නමුත් මේ හුස්ම කියන එක පින්නතුනි එහෙම වෙන්නේ නැහැ. අන්තිම මොහොත දක්වාම අපි හුස්ම ගන්නවා. ඒ නිසා මේක හැකියතාක් ඉක්මනින් පුහුණු කරලා මේක තමයි ජීවිතේ විනෝදාංශයක් වෙන මට්ටමටම මේක පුහුණු කරගන්නට ඕන. ආනාපානසති සතිමත් බව වැඩිමත් ආනාපානසති භාවනාවත් එක්ක මේක අපි ජීවිතේ නිරතුරුව ටිකෙන් ටික හරි පුහුණු කරලා දියුණු කරගෙන තමන් අකණ්ඩව වඩන භාවනා කමටහන බවට පත් කරගන්නට ඕන. හොඳයි, දැන් අපි ඒ සඳහා සූදානම් වෙමු ආනාපානසති භාවනාවට. එළියට යන කෙනෙක්ගේ අවශ්‍යතාවයක් වුණොත් ගිහිල්ලා එන්න එක බාධාවක් කරගන්න එපා. අමාරුවෙන් ඉන්න එපා. සැහැල්ලුවෙන් රිලැක්ස් එකේ ඉන්න. හැබැයි ශරීරය හැකිතාක් ඍජුව තියාගන්න උත්සාහ කරන්න. ඒක තමන්ට විශේෂයෙන්ම ආනාපානසති භාවනාවෙහි ප්‍රධාන අංගයක් විදියට භාගතුන් වහන්සේ දේශනා කළ තියෙනවා. උජුං කායං කියන කාරණය මේ භාවනාවට විශේෂ ලක්ෂණයක් විදියට දක්වලා තියෙනවා. අනිත් කිසිදු කමඨහනකට මේ උජුං කායං පනිදාය කියන කාරණය දේශනා කළ නැහැ පින්නතුනි. ආනාපාන සතියට දේශනා කළ තියෙනවා. හොඳයි පින්නතුනි, ශරීරය සෑහළු කරගන්න. ශරීරයේ ඍජුව සෑහළුවෙන් තියාගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන දැස අඩවන් කරගන්න. නාසය ආශ්‍රිතව හිත තියාගනිමු. වර්තමානයේ තුල හිත තියාගෙන නාසය ආශ්‍රිතව හිත පවත්වා ගන්න. ඒ සමගම දැන් අපි ආනාපාන සතිය වඩන්නයි සූදානම. සිහියෙන් හුස්ම ඇතුළු වීම හා පිටවීම බලනවා. සෝ සතෝ වර්ස සති සතෝ පස්ස සති කීප ආකාරයට ස්වාභාවික සිදුවන හුස්ම ඇතුළු වීම හා පිටවීම ගැන අපි සිහියෙන් ඉඳීමයි කරන්නේ. ඇතුළු වීම සහ පිටවීම ගැන සම්පූර්ණ අවධානයෙන් ඉන්නේ. හුස්ම ඇතුළු වෙනවා, පිට වෙනවා. හුස්ම ඇතුළු වීම සහ පිටවීම ගැන සම්පූර්ණ අවධානයෙන් ඉන්නේ. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. ආස්වාසය ප්‍රස්වාසය ගැන හොඳ අවධානයෙන් මම දැන් ඉන්නේ. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බව දන්නවා. පිට වෙනකොට පිට වෙන බව දන්නවා. එහෙත් මා මගේ හිත නාසය ළඟයි තියාගෙන ඉන්නේ. හුස්ම දිගේ ඇතුළට යන්නේ නැහැ. නාසය ළඟ ඉඳගෙන හිත තියාගෙන තමයි ඒක අපි බලන්නේ. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. හුස්ම ගැන සිහියෙන් ඉන්නකොට හිත සමාධිමත් වෙනකොට දීර්ඝව හුස්මක් වැටෙනකොට ඒක හොඳට තේරෙන ගන්නවා. දීර්ඝව ප්‍රශ්වාස වන විටත් ඒකත් තේරෙනවා හොඳට. දීඝං වාස සන්තෝ දීඝං අස සාමීති පජානාති. දීඝං වාපස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති. උස්ම කෙටි වෙනකොට ඒකත් තේරෙනවා. රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සං වාපස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති කියපු විදියට ඒ ගන්න හුස්ම රැල්ල කෙටි එකක් නම් යත් ආස්වාස ප්‍රාස්වාස දකිමින් මා හොඳට සිහියෙන් හුස්ම ගන්නවා. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. ආස්වාස ප්‍රස්වාසය ගැන හොඳ සිහියෙන් මම දැන් කටයුතු කරන්නේ. වර්තමානයේ තුලම හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාසය ගැන හොඳට සතිමත්ව ඉන්නේ. හිත තැම්පත් වෙන්න වෙන්න මේ හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳ වූ ක්‍රියාකාරීත්වය හොඳට මට තේරෙන ගන්නවා. හුස්ම ඇතුළු වීම පටන් පිටවීම දක්වා වූ කයට සම්බන්ධ වූ ක්‍රියාකාරීත්වය හොඳට දකිමින් මම ආස්වාස ප්‍රස්වාස කරනවා. සම්බකාය පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්සසි සාමීති සික්ඛති. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාකාරීත්වය ක්‍රමානුකූලව සංසිඳන ආකාරය මට පෙනියනවා. මුලදී වේගවත් සිදුවුණු හුස්ම ඇතුළීමේ හා පිටවීමේ ක්‍රියාකාරීත්වය ටිකෙන් ටික සරල වෙමින් සංසිඳන ආකාරය මා දකිනවා. පස්සම් භයං කාය සංඛාරම් අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. ආස්වාස ප්‍රස්වාස නැමැති කයෙහි සංසිඳීම දකිමින් මම සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. ආස්වාස ප්‍රස්වාසය ගැන එන්න එන්නම මගේ සිහිය සහ නුවණ දියුණු වෙනවා. හිතේ තුලම තැම්පත් වෙනවා. මේ ආස්වාස ප්‍රස්වාසය කියන්නේ ශාරීරික ක්‍රියාකාරීත්වයක්. මේ භෞතික ශරීරය කියන්නේ ආහාර නිර්මාණයක්. ආහාර නිසා හටගත් වූ මේ ශරීරය ආහාර නිරෝධයෙන් නිරෝධයට පත්වන දෙයක්. මේ ශරීරය මෙහෙම තිබුණට මේක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. මේක අනාත්ම ස්වභාවයක්. හේතු නිසා හටගන්න හේතු නිරෝධයෙන් හැම මොහොතකම නිරෝධන ස්වභාවයක් කියලා මානවරින් දකිනවා. දකින්න දකින්න මගේ හිත මේ රූපයෙන් නිදහස් වෙනවා. රූපයෙන් නිදහස් වෙනකොට මගේ හිත නාමයන්තේ පිහිටලා තියෙනවා. මගේ ජීවිතය කියන්නේ මේ රූපය ඇසුරු කළ ජීවත් වුණත් ඒ ජීවිතයේ තේරුම් ගැනීම කියන්නේ මානසික මට්ටමක්. මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං අවස්ථාව. මේ ආනාපාන සතියම පාදක කරගෙන මා ජීවිත යථාර්ථය දකින්න හුරු වෙනවා. රූපය හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත්වන දෙයක්. ඒ රූපයේ ස්වභාවය දකින මනෝවිඥානයක් හේතු ඇති කල්හි මේ මොහොතේ හටගෙන නිරෝධයට පත්වන දෙයක්. සැබවින්ම මගේ ජීවිතය කියන්නේ නාම රූප දෙක එකතුවක්. නැත්නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයක ක්‍රියාකාරීත්වයක් තමයි මගේ ජීවිතය කියන්නේ. ඒ හැම මොහොතෙම හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධයට පත් වෙනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි යලිත් මා මේ ආනාපාන සතිය තුළම සිහිය පිහිටුවා ගනිමින් ඉන්නවා. ස්වාභාවික සිදුවන ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාකාරීත්වයට මම සතිමත් බව එකතු කරනවා. නාසය ආශ්‍රිතව හිත තියාගෙන හුස්ම ඇතුළේ නහා පිටවෙන බව මා හොඳට දකිනවා. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. ආශ්වාස ප්‍රශ්වාසය ගැන මා හොඳ අවධානයෙන් දැන් ඉන්නේ. ආශ්වාස ප්‍රශ්වාසය තුළම හිත එන්න එන්නම තැම්පත් වෙනවා. සතිය හා ඒකාග්‍රතාවය දියුණු වෙනවා. ඒ තැම්පත් බව තුළින්ම ප්‍රීතියක් දැනෙනවා. ඒ ප්‍රීතිය භුක්ති විඳීමෙන්ම මා ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ප්‍රීති පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. ඒ ආධ්‍යාත්මික වූ පීතිය දකිමින් මා ආස්වාස ප්‍රස්වාස කරනවා. හුස්ම ඇතුළු වෙනවා, පිට වෙනවා. ආස්වාස ප්‍රස්වාසය සමග ඇතිවන සිහිය නිසා හටගත් ප්‍රීතිය සැපයක් සුඛයක් බවට පත් වෙනවා. වඩ වඩාත්ම සහනය, සතුට, සුඛය දැනෙනවා. අනේ සුවවත් බව සුවය දකිමින් යලෙලිත් මා සතිමත්ව ආශ්වාස ප්‍රශ්වාසය කරනවා. සුඛ පටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති, පස්ස සිස්සාමීති සික්ඛති. සොය අත්විඳිමින් සිදුවන ආශ්වාස ප්‍රශ්වාසයට මා වඩ වඩාත්ම සතිය එකතු කරනවා. හුස්ම ඇතුළු වෙනවා, පිට වෙනවා. ආස්වාස ප්‍රස්වාසය ගැන මා හොඳට සතිමත්වයි ඉන්නේ. වර්තමානයේ තුල උපරීම සිහිය පවත්වා ගන්නවා. වෙන අරමුණකට හිත ගියත් ඉක්මනින් නැවත නාසය ආශ්‍රිතව හිත තියා ගන්නවා. ප්‍රීතිය සුවය මම ආස්වාදනය කරමින් සතිමත්ව ආශ්වාස ප්‍රශ්වාසය කරනකොට වේදනා සංඥා දෙක මට හොඳට ප්‍රකට වෙනවා. චිත්ත සංඛාරය හොඳට ප්‍රකට වෙමින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. චිත්ත සංඛාර පරිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති පස්ස සිස්සාමේති සික්ඛති. චිත්ත සංඛාරය කියන්නේ වේදනා සංඥා දෙක. සැප සුඛ කියන්නේත් වේදනාවටයි දෙයක්. අන්නේ වේදනාව සම්බන්ධ වූ දැනුවත් බව සහිතවම මා හොඳට සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. හිත තැන්පත් වීමත් සමගම හටගත්තා වූ දැනෙනා වූ වේදනා ක්‍රමානුකූලව සංසිඳන ආකාරය මා දකිනවා. පස්සම්බයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. සංඥා වේදනා දෙක ක්‍රමයෙන් සංසිඳන ආකාරය මා දකිනවා. ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව සතිය දින වෙන වෙන්න මේ සැප වේදනා මට හොඳට ප්‍රකට වෙනවා. ඒ සැපයක් වුණත් ඒක වේදනාවක්. ඒ වේදනාව හේතු නිසා හටගත් දෙයක්. ඒක මනෝ සම්පස්යෙන් හටගත් දෙයක්. ඒ හේතු නිරෝධයෙන් වේදනාවත් නිරෝධයට පත් වෙනවා. මේක දිගටම පවතින දෙයක් නෙවෙයි, අනිත්‍ය ස්වභාවයට පත් වෙන දෙයක්. අනේ වේදනාවේ අනිත්‍යතාවය දකිමින් මා හුස්ම ගැනීම පිළිබඳව සිහිය පවත්වා ගන්නවා. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. හොඳටම සිහියෙන් ආස්වාස ප්‍රස්වාසය කරනවා. ස්වාභාවික සිදුවන හුස්ම ඇතුළු වීම හා පිටවීම පිළිබඳවයි මා සිහියෙන් ඉන්නේ. බලෙන් හුස්ම ගන්නේ නැහැ. එන්න එන්නම සතිමත් වෙන්නකොට හිත සමාධිමත් වෙන්න වෙන්න මගේ හිත හොඳට මට පේන්න ගන්නවා හිතේ ස්වභාවය. මේ වෙලාවේ හිතේ තියෙන මෛත්‍රිය, විරාගී බව, සිහිය, සමාහිත බව, මේ හැම දෙයක්ම මම තේරුම් ගනිමින්ම ආස්වාස ප්‍රස්වාස කරනවා. චිත්ත පරිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති පස්ස සිස්සාමේති සික්ඛති. ආස්වාස ප්‍රස්වාසයේ මා හොඳට සිහින් ගන්නවා. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. හිත සමාධිමත් වෙන්න වෙන්න ඒ පිළිබඳව මට සතුටක් ප්‍රසාදයක් ප්‍රමෝදයක් හටගන්නවා. අභිප්‍රමෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. හිතේ ලොකු ප්‍රමෝද බවක් ප්‍රසාදයක් හටගනිමින් එය මම අත්දකිමින්ම සිත දකිමින්ම ආස්වාස ප්‍රස්වාසය කරන අතරේදී සිහිය පවත්වා ගන්නවා. හිත සමාධිමත් වෙන්න වෙන්න හිත සංසිඳන ආකාරය මට හොඳට පේනවා. වර්තමානයේ තුල හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව සිහිය භාවිත කිරීමත් සමගම හිත ක්‍රමයෙන් සංසිඳන ආකාරය මා දකිනවා. සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති සමාදහං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති. සංසිඳුන වේ හිත ක්‍රමයෙන් මිදෙන ආකාරය ලෝකයෙන් කෙලෙසුන්ගෙන් ටිකෙන් ටික හිත මිදෙන ආකාරය මා දකිනවා. ලෝකට තියෙන ඇලීම හා ගැටීම කියන කාරණා දෙකෙන් මගේ හිත ක්‍රමයෙන් මිදෙන ආකාරය මා දකිනවා. එන්න එන්නම හිත උපේක්ෂාවට පත් වෙනවා. විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. කෙලෙසුන් ගෙන් ටිකෙන් ටික හිත මිදෙන ආකාරය මා දකිනවා. අන්න ඒ සිතත් නාම රූප නිසා හටගත්තු හිත නාම රූප නිරෝධයෙන් නිරෝධ වෙන බව එහි අනිත්‍යතාවය මා දකිමින්ම සිත තේරුම් ගනිමින්ම තවදුරටත් සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව මම සතිමත්වම එය සිදු කරනවා. When I breathe in, I understand that now I am breathing in. When I breathe out, I know that I am breathing out. With the awareness of breathing in and out, I am breathing in and out mindfully, keeping my attention in the present moment. මේ ආස්වාස ප්‍රස්වාසය ඔස්සේ භාවිත කළ සතිමත් බව ඔස්සේම රූපේ නිරෝධය නුවණින් දැක්කා. ආහාර නිසා හටගෙන රූපය ආහාර නිරෝධයෙන් නිරෝධ වෙන බව මා තේරුම් ගත්තා. ස්පර්ශ නිසා හටගන්න වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙන බවත් මා දැක්කා. නාම රූප නිසා හට ගන්නා වූ විඥානය නාම රූප නිරෝධයෙන් නිරෝධ වෙන බවත් මා ප්‍රත්‍යක්ෂ කරනවා. මගේ සමස්ත ජීවිතය කියන්නේ රූපාදී ස්කන්ධ පංචයක එකතුවක්. හැම මොහොතෙම මේ ස්කන්ධ පංචකය හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධයට පත් වෙනවා. ස්කන්ධ පංචකයේ සිදුවන මේ අනිත්‍යතාවය මෙනෙහි කරමින් මා තවදුරටත් ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව සිහිය පවත්වා ගන්නවා. අනිච්ඡානුපස්සී විහෙරති අස්ස සිස්සාමේති සික්ඛති අනිච්ඡානුපස්සී විහෙරති පස්ස සිස්සාමේති සික්ඛති එන්නේම මගේ සිත ආස්වාස ප්‍රස්වාසයේ තුල තැම්පත් වෙනවා සතිමත් වෙනවා සමාධිමත් වෙනවා හිත තැම්පත් වෙන්න වෙන්න ලෝකය ගැන ස්කන්ධ පංචකය ගැන නාම රූප විඥාන ගැන සිත කය ගැන තියෙන ඇල්ම ටිකෙන් ටික දුර වෙලා විරාගී බවක් ඇති වෙනවා. චිත්ත සමාධිය තුලින් ඇති වෙච්ච මේ විරාගී බව දකිමින් මම හොඳට සිහියෙන් ආස්වාස ප්‍රස්වාසයේ තව දොරට සිදු කරනවා. විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. ආස්වාස ප්‍රස්වාස ඇසුරෙන් සිහිය දියුණු වෙන්න වෙන්න ස්කන්ධ පංචකයේ නිරෝධයමයි මට පේන්නේ. සිත කය දෙක නිරුද්ධ වෙන ආකාරයමයි මා දකින්නේ. අනේ නිරෝධයේ නුවණින් දැකීමෙන් මා තවදුරටත් සතිමත්ව ආස්වාස ප්‍රස්වාස කරනවා. නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. අනිත්‍ය විරාගය නිරෝධය දකින්න දකින්න ලෝකයට තියෙන ඇල්ම දුර වෙනවා. ලෝකයට තියෙන බැඳීම ක්‍රමෙන් ගිලිහිලා යනවා. මා නිදහස් පුද්ගලෙක් බවට පත් වෙනවා. ධර්මයේ තුලින් නිදහසේ මාවතට පිවිසියා වූ මා ලෝකේ කිසිවක් කෙරෙහි නොඇලි නොගැටි වාසය කරන සිතක් ඇති කර ගන්නවා. මට ලෝකේ අල්ල ගන්න කියලා කිසියම් දෙයක් ඉතුරු වෙලා නැහැ. ලෝකේ අනිත්‍යතාවය, විරාගය, නිරෝධය දකින්න දකින්න මා ලෝකේ ස්වභාවය තේරුම් ගනිමින් නිදහසට විමුක්තියට පත් වෙනවා. පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. මේ ලෝකයේ අනිමිත්ත, ශුන්්‍යත, අපහිනිත වශයෙන් මා දකිනවා. කිසිම තැනක මගේ හිත විඥානට්ඨියක් වෙන්නේ නැහැ. අනිමිත්තයි. කිසිම දෙයක් ඇති දෙයක් විදියට ගන්නෙ නැහැ. හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධේ නිරෝධන ලෝකේ දකිනකොට මායසුරු කරන්නේ මේ හිස් ලෝකයක් කියලා මා දකිනවා. ශුන්්‍යත. ඒ අනිමිත්ත වූ ශුන්්‍යත වූ මේ ලෝකයේ කිසිදු දෙයක් සාර වශයෙන් ගති උතු නැති බව මා හොඳට තේරුම් ගන්නවා. අපනිහිතයි. මේ අනිමිත්ත ශුන්්‍යත අපනිහිත කියන සමාධිය විඳිමින් ඒ සමාධිය පිළිබඳ අවබෝධයෙන් මා ආස්වාස ප්‍රස්වාසය සිදු කරනවා. ආස්වාස ප්‍රස්වාසය තුළින් ආනාපාන සතිය තුළින් ඇති කරගත්තා වූ මේ චිත්ත සමාධිය විරාගී බව ආධ්‍යාත්මික සෝය හැකිතාක් මගේ ජීවිතය තුළ සංවර්ධනය කර ගැනීමට දියුණු කර ගැනීමට මා හැම වෙලාවෙම උත්සාහ කරනවා. මට මේ ජීවිතය ලැබිච්ච වටිනාම දේ සද්ධර්මය. බුදුරජාණන් වහන්සේ ආර්ය මහා සංඝ රත්නය මේ තෙරුවරින් මා ලබන අනගතම ප්‍රතිඵලය මේ උතුම් ධර්ම මාර්ගයේ මගේ ජීවිතයට පිහිට කර ගැනීම. මේ ධර්මයේ හැර මට අනිත් කිසිදු පිළිසරණක් මේ ලෝකේ නැහැ. මේ ධර්මයේ තමයි මගේ ජීවිතයේ සනාතන රැකවරණය, සදාතනික පිළිසරණ, උතුම්ම පිළිසරණ. මා සසර කල්පාන්තර ගානක් පින් කරලා ප්‍රාර්ථනා කරලා ලබාගත්තු මගේ ජීවිතයේ වටිනාම සම්පත සද්ධර්මය. ඒ සද්ධර්මය මගේ ජීවිතය තුළින් සජීවී කරන ප්‍රධානතම භාවනා කමඨහන වන ආනාපාන සතිය තුළ මගේ සිහිය දිනෙන් දින දියුණු කරගන්නට මා හැකි හැම අවස්ථාවකදීම උත්සාහ කරනවා. ඒ සඳහා මා කැප වෙනවා. ඒ සඳහා මට මේ ලෝකයේම ආශිර්වාදය, අනුග්‍රහය සැලසේවා කියලාත් මා ප්‍රාර්ථනා කරනවා. මා සිද්ද කළාව මේ උතුම් කුසලයේ සසර පුරාම මාව පෝෂණය කර මගේ ආදරණීය අම්මලට තාත්තට මානුමෝදන් කරනවා. මේ ජීවිතයේ පුරා මට පිහිට වුණු සියලු දෙනාට මායේ පින මෙත් සිතින් අනුමෝදන් කරනවා. ආස්වාස් ප්‍රස්වාසය තුළම මගේ හිත සංසිඳීමට පත් වෙනවා. සාදු සාදු සාදු හොඳයි පින්නතුනි, අපි මේ ආනාපාන සතියේ පියවර 16යි භාවිත කළේ. ඉතින් අපිට තියෙන කාලයේ හැටියට තමයි මේ අපි ටිකක් ඉක්මනින් කළේ. ඉතින් මේ පුහුණුවත් සමගම පින්නතුන් කාලය අරගෙන ඉඳ ලැබෙන හැම වෙලාවකදීම මේ භාවනාව තමන්ගේ ජීවිතයට පුහුණු කරන්න උත්සාහ කරන්න. ඔබේ ජීවිතයට ලබා දී හැකි උපරිම වටිනාකම ලබා දෙන්න පුළුවන් උතුම් භාවනා කමටහනක් තමයි බුදුහාඳුර මේ අපට දේශනා කළේ. ඉතින් පින්තුනි, ඔබ හැම දිනෙකම හුඟක් වාසනාවන්තයි. මේ වගේ රටකට ඇවිල්ලා ඔබ මහන්සියෙන් ඉගෙන කියාගෙන රැකිරක්ෂාදිය කළා ජීවත් වෙන ගමන් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ඇසුරෙන් මෙවැනි පින්කම් සිදු කරන්ට ලැබීම ඔබේ ජීවිතයේහි උතුම් භාග්‍යයක් කොට සලකන්නට. ඉතින් ඒ ගැන අවබෝධයෙන් වඩවඩාත් ඔබේ කුසලයේ දිනන ආකාරයට කටයුතු කරන්ට අදිස්ථාන කරගන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අප මේ සාකච්ඡා කර කරුණු වලින් ඔබට ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අහන්නට අපි දැන් අවස්ථාව ලබා දෙනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්නත් පුළුවන්. ධර්ම මාර්ගයේ තියෙන පැහැදිලි ලක්ෂණයක් තමයි අනුපූර්ව ප්‍රතිපදාව කියන කාරණය. ධර්මයේ සඳහන් වෙනවා මේ දහම හරියට සාගරය වගේ. මහා සාගරයේ වෙරළේ පටන් ක්‍රමානුකූලව ගැඹුරට යන දෙයක්. අන්න ඒ වගේ තමයි මේ ධර්මයත් ඊටාම සරල දෙයින් දන් ගැඹුරට යන විදියට විහිදලා තියෙන්නේ. ඕනෑම කෙනෙකුට ජීවිතයේ කිසියම් පමණකට දහම තුළින් ඉදිරියට යන්නට පුළුවන්. ඒ දහමග ආරම්භ වන්නේ කළගුණ සැලකීම කියන කාරණයෙන්. භාගතුන් වහන්සේ දේශනා කරනවා, "කේවල හේසා භික්ඛවේ සම්පුර්ස භූමී යදිදං කතඤ්ඤතා කතවේදී" කියලා. ලෝකයම්තා හොඳ ගුණංග තියෙනවා නම් ඒ සියලගේම පදනම කළගුණ සැලකීම කියලා. මේක සරල දෙයක් වුණාට පින්නතුනි මේකේ ලොකෝ කතාවක් කියවෙනවා. ඔබ උදෑසන අවදිච්ච මොහොත පටන් රාත්‍රී නිින්දට යන මොහොත දක්වාම කරන යම් තාක් කාරණා තියෙනවනම් ඒ හැම දෙයකම පදනම තමයි කළගුණ සැලකීම. මොන හොදනේකේ ඉඳන් තමා කරන රැකියාව කිරීම දක්වා සියලක්ම කළගුණ සැලකීම. ගෙදර කෑම භාජන ටික හොදනේකේ ඉඳන් ඔබේ වාහනය සේදීම දක්වා සියලුම දේවලුත් කළගුණ සැලකීම. ඒ කළගුණ සැලකීම තිමිච්ච පමණට අපේ ළඟ තව ගුණාංගයක් පිහිටනවා. ඒ මොකද්ද? ඒ කළගුණ ඔබ දන්නවනම් ඒක සිහි කරනවනම් එපමණට අපි දානය පුහුණු කරනවා. පරිත්‍යාග සීල වෙනවා. කෘතවේදී කෙනාට ලෝභ වෙන්න බෑ. කෘතඥතාවයත් එක්කම යන ඊළඟ ගුණාංගය තමයි අපි පරිත්‍යාග සීල වෙනවා. අන්නේ පරිත්‍යාග සීල වීමත් එක්ක මේක නිසි විදියට කරනවා නම් ඒත් එක්කම අපට ලෝකයේහි වටිනාම දෙයක් ලැබෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙනවා. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්මය ලැබෙනවා. සද්ධර්මය ලැබෙනකොට ශ්‍රද්ධා ප්‍රතිලාභය ලැබෙනවා. ශ්‍රද්ධාව ලැබෙනකොට යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. යෝනිසෝ මනසිකාරය ඇති වෙනකොට සති සම්පජඤ්ඤය හට ගන්නවා. සති සම්පජඤ්ඤය හට ගන්නකොට ඉන්ද්‍රිය සංවරය හට ගන්නවා. ඉන්ද්‍රිය සංවරය හට ගන්නකොට ත්‍රිවිධ සුචරිතය හට ගන්නවා. ත්‍රිවිධ සුචරිතය පාදක කරගෙන අපි සතර සතිපට්ඨානය වඩනවා. සතර සතිපට්ඨානය වඩනකොට සත්‍ය බොජ්ජංග සම්පූර්ණ වෙනවා. සත්‍ය බොජ්ජංග සම්පූර්ණ වෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. මතකද කාරණා ටික? විද්‍යා විමුක්තිය තමයි අවසාන කාරණය. විද්‍යා විමුක්තිය ලබන නම් සත්‍ය බොජ්ජංග වඩන්නට ඕන. සත්‍ය බොජ්ජංග වැඩෙන්න නම් සතර සතිපට්ඨානය වඩන්නට ඕන. සතර සතිපට්ඨානය වැඩෙන්නට නම් ත්‍රිවිධ සුචරිතය වඩන්නට ඕන. කාය සුචරිතය, වාචී සුචරිතය, මනෝ සුචරිතය. ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙන්න නම් ඉන්ද්‍රිය සංවරය තියෙනට ඕන. ඉන්ද්‍රිය සංවරය තියෙන නම් සති සම්පජඤ්ඤය තියෙනට ඕන. සති සම්පජඤ්ඤය සම්පූර්ණ වෙන්න යෝනිසෝ මනසිකාරය තියෙනට ඕන. යෝනිසෝ මනසිකාරය සම්පූර්ණ වෙන්න නම් ශ්‍රද්ධාව තියෙනට ඕන. ශ්‍රද්ධාව ලැබෙන නම් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන්නට නම් කල්යාණ මිත්‍රයන් ලැබෙන්නට ඕන. කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ පරිත්‍යාගශීලී වෙච්ච පමණට, දානීය පුරුදු කරන පමණට. ඒ පරිත්‍යාගශීලීත්වය තමන්ට ඇති වෙන්නේ කෘතඥතාවයත් එක්ක කළගුණ සැලකීමත් එක්ක. එතකොට කළගුණ සැලකීම කියන එක පින්නතුනි සරල දෙයක් නෙවෙයි. විද්‍යා විමුක්තිය කරාම යන මහානීය ගුණාංගයක්. දැන් අද වර්තමාන මනෝවිද්‍යාවනුත් පිළිගන්න දෙයක් තමයි කළගුණ සැලකීම කියන ගුණාංගයේ පිහිටිය ගමන්ම තමන්ගේ මේ සම්පූර්ණ ෆිසිකල් බොඩි එකම වෙනස් වෙනවා කියලා. ඔව්, විස්තර කරනවා දැන්. මේක පින්නතුනි බුදුහාමුදුරෝ කාලයකට කලින් අපට දේශනා කළා. කේවලාහයසා භික්ඛවේ සප්පුරුෂ භූමී යදිදං කතඤ්ඤතා කතවේදී කියලා. All the good qualities depend on gratitude කියලා. මේක සරල දෙයක් නෙවෙයි පින්නතුනි. ඒ නිසා මේ ගුණංග සියලක්ම එකට අත්වැල් බැඳගෙන යන ගමනේදී අපට මුණ ගැහෙන ප්‍රධානතම සූත්‍ර දෙකක් විදිහට අපි මුලින්ම සඳහන් කළේ කරණීයමෙත සූත්‍රයත්, මහා සතිපට්ඨාන සූත්‍රයත්. ඒ දෙකෙන් අපට පුහුණු කරන්න තියෙන එක පැත්තකින් මෛත්‍රියත්, අනිත් පැත්තෙන් සතිපට්ඨානයත්, නැත්නම් ආනාපාන සතියත්. ඒ දේ පුහුණු කරනකොට අපට අපි සම්මාදිට්ඨියෙන් පටන් ගන්න මේ ආධ්‍යාත්මික ගමන, ඒ සම්මාදිට්ඨිය සෘතවත් භාවයෙන් අනුග්‍රහ ලබාගෙන, සීලෙන් අනුග්‍රහ බව ලබාගෙන, සාකච්ඡාවෙන්, සමතයෙන්, විපස්සනාවෙන් දිනු කරගෙන සම්මාදිට්ඨිය පෝෂණය කරගත්තොතින් ආරියසංග මාර්ගය සම්පූර්ණ කරගෙන අපට අනිමිත්ත ශූන්‍යතා පනිත කියන මෙන්න මේ උතුම් සමාධි කරා ළඟා වෙන්නටත් එකාටකින් බාහිර ලෝකයෙන් නිදහස් වෙන විදියට ලෝකෙ දෙස බලන්නටත් ඒ බාහිර ලෝකයෙන් නිදහස් වෙනවා සමගම නාමයන් තියනොත් නිදහස් වෙලා නාම රූප දෙකේම නිදහස් වෙන මාවත තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා ධර්ම මාර්ගය ආරම්භයේ පටන් අවසානයේ දක්වා මේ යන ගමනේදී සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙනකොට සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්බොජ්ජංග, ආරස්ඨංග මාර්ගය සම්පූර්ණ වෙලා විද්‍යාවේ මුක්තිය කරා යන්නට අපට අවස්ථාව තියෙනවා. අනේ ගමන් මාගේදී විශේෂ සමත කමඨාන් 6ක් ගැන බුදුදහමේ දේශනා කළා තියෙනවා. අපි උදේ සාකච්ඡා කළේ සතර බ්‍රහ්ම විහරණ, ඊට අමතරව තවත් භාවනා කමඨාන් 6ක් අනුස්සති 6ක් ගැන දේශනා කළා තියෙනවා. අපේ හිත සමාධිමත් කරන්නටත් අපේ ලෞකික කුසලයේ දිනු කරගන්නත් හේතු වන ප්‍රධාන සමාධි කමඨාන් 6ක්. ඒ මොනවද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති. බුදුහාඳුරු ගැන සීකිරීම බුද්ධානුස්සතිය, ධර්ම ගැන සීකිරීම ධම්මානුස්සතිය, ආර්ය සංඝරත්නය ගැන සීකිරීම සංඝානුස්සතිය, තමා රකින්න සීලය ගැන සීකිරීම සීලානුස්සතිය, ඔබේ ත්‍යාගවන්ත භාවය ගැන පරිත්‍යාගශීලීත්වය ගැන මෙනෙහි කිරීම ත්‍යාගානුස්සතිය. මෙන්න මේ ටික සිහිපත් කරනකොට අපට එක දෙයක් අපේ හිතේ ස්ථාවර වෙනවා. ඒ තමයි මේ සියල්ලකගෙම අපි එන්න එන්නම අපේ හිත දිනු වෙනකොට අපි සුගතිය සඳහා අපි සියලු කටයුතු සම්පාදනය කරගෙන ඉන්නේ, දේවතානුස්සතියට අභිමුඛ කරගෙන ඉන්නේ. ඕන වෙලාවක සුගතියට යන්නට සියලු කටයුතු සියලු අපසරියාප සම්පාදනය කරගෙන ඉන්නේ. එනිසා අපේ මරණය අපට දුකක් නෑ. මේ ශරීරයත් හරිනවත් එක්කම මීට වඩා ඉහළ තැනක මේ කුසල් දහම් මඟ වඩන්නට අපට සුදුසු කල්යාණ මිත්‍රයන් සහිත වටාපිටාවක් සඳහා අප සියලු කටයුතු කල් තියාම සම්පාදනය කරගෙන ඉන්නේ. මේක තමයි නියම ඉන්සූරන්ස් එක රක්ෂණය. මේක අපි ගන්න හෙල්ත් ඉන්සූරන්ස් එකට වඩා ලයිෆ් ඉන්සූරන්ස් එකට වඩා වටිනවා පින්නතුනි. එනිසා මේ අනුස්සති 6 අභිමුඛ කරගෙන අපේ ජීවිතය අපි ගත කරනවා නම් එන්න එන්නම ජීවිතය අපි සතුටෙන් ගත කරලා අපේ ජීවිතයේ නැද්දක පියවන දවසේ අපි තාම සතුටෙන් අපේ මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා කියන සතුටු සිතින් අපි නැද්දක පියවලා ඊළඟ තැනදී අප ඊළඟ කටයුතු ආරම්භ කරන්න සියල්ලක්ම සූදානම් කරගෙන තියෙන්නේ. ඇතැම් විට අපේ අවසාන මොහොතම අපේ හිතට මැවෙන රූපය අපි අනිත්‍යතාවය දකින දක්ෂණෝතින් ඒ මොහොතේ අපේ හිත ඒ වෙලාවේ අනිත්‍යතාවය දැක්වතින් අපේ හිත බාහිර රූපයේ කිසිම තැනක පිහිටන්නේ නැති විදියට භවයේ කිසිම තැනක කාම භවයේවත් රූප භවයේවත් අරූප භවයේවත් සිත නොපිහිටන මට්ටමට සියලු ලෝකේ නිරෝධියම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒකට කියනවා සමසීසී කියලා. අපේ මරණයත් අපේ නිරෝධියත් නිර්වාණයත් පරිනිර්වාණයත් සියල්ලක්ම එකට සිදුවන අවස්ථාවක් ගැන ධර්මය සඳහන් වෙනවා. ඒකට කියන්නේ සමසීසී කියලා. ඒ නිසා අවසාන මොහොතේ හරි අපට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාව තියෙනවා. එහෙම නැති වුණත් අපි මේ ජීවිතය අත්හරිනකොට ඊළඟට අපි පිළිසින ගන්නේ ධර්මයේ රකින්න පුළුවන් වඩන්න පුළුවන් පරිසරයක ඒ සඳහා සියලු කරුණු සම්පාදිත කල්යාණ මිත්‍රයන් සපිරි තැනක අපට ඊළඟ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. එනිසා ඒ සඳහා අපි හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. මේ උතුම් කුසලයේ හේතුයෙන් අප නමින් මේ ගිය සියලු ඥාති උදුමේ පින දැක සුවපත් වෙත්වා. දෙවියන් සහිත ලෝකයාද සියලු සත්‍ය උදුමේ පින දැක සුවපත් වෙත්වා. ඔබ හැම දිනාටමත් මේ කුසලය උතුම නිර්වාණ අවබෝධය සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛ කම්පන්තාච නින්දුක්ඛං භයම්පන්තාච නිබ්බයං සෝකම්පන්තාච නිස්සෝකං හොන්තු සම්බේති පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වාන් බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වාන් සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වාන් නිතින් මේ හැම සත් සුවපත් වෙත්වාන් හැම දිනාටම තෙරුවන් සරණයි.